හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාවත් මේ තවත්ම කෞරවයෙන් අද දවසේදී අපි පිළිගන්නවා සතියේ සිකුරාදා දිනයන් කරන ධර්ම සාකච්ඡාවට. ඉතින් ඊයේ ධර්ම සාකච්ඡාව අපි පැවැත්වුවේ බන්තේ ජිනාලංකාර සමග අභිධර්ම දේශනාව. ඉතින් ඊයේ දවසේදීත් අපි සූචි ප්‍රත්‍ය සම්බන්ධ කරගෙනයි දේශනාව පැවැත්වුවේ. ඉතින් මේ දේශනාව අවසානයේදී කල්‍යාණ මිත්‍ර බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරමින් මතක් කළා. තථාගතයන් වහන්සේ විසින් දේශිතේ අති උතුම් ධර්ම කාණ්ඩය එක වර්තම ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොතරම් සරල පැහැදිලි කරත් අපිට ග්‍රහණය කර ගන්න අපහසුකම් තියෙනවා. ඉතින් ඒකට බොහෝ උපකාර වෙනවා අපේ මේ කල්‍යාණ මිත්‍රයන් අතර සිදුවෙන සාකච්ඡා, විශේෂයෙන්ම ජයන්ත මහත්මයා, ජයන්ත රත්නායක මහත්මයා අපිට ඒකට සරල ආකාරයට කරන පැහැදිලි කිරීම ඉතාමත් උපකාරී වෙන බව. ඉතින් අද දවසේදී ඒ නිසා අපි කල්පනා කරනවා ඊ සාකච්ඡාව සම්බන්ධව මම කිව්වා වගේ ජයන්ත මහත්මයාගේ උපකාරය ඇතුළ ඒ කොටස් සාකච්ඡාවට ගන්න. ඉතින් ඊ සාකච්ඡා මිස්විච් ඊ සාකච්ඡා සම්බන්ධ නොවිච්ච අය මෙතනදී ඒක කිසි බාධාවක් කරගන්න එපා. ජයන්ත මහත්මයා මුලින් ඉඳන් ඒවා අපේ කොටස් අපිට මතක් කරයි. ඊයේ විතරක් නෙමෙයි ඊට පෙර සති දෙකේ දෙවලුත් ජයන්ත මහත්මයා කිසි මතක් කරලා ඒ සම්බන්ධතාවය අපිට පෙන්වු කරලම අද මේ අපිට ආලෝකයක් ලබා දෙවි. එමනම් මම ඉතාම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට ආරාධනා කරනවා අද සාකච්ඡාව ආරම්භ කරන්න ආයෙත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දවස් මහත්මයා හැමෝටම තෙරුවන් සරණයි. අපේ ශාස්ත්‍රවේච්ඡ ගෞරවනීය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාමත්ම සුදු කොටසක් වුණේ ස්පර්ශ කරන්න සූදානම් වෙන ඉතින් උන්වහන්සේට නමස්කාර වේවා. අපි ඇත්තටම මහත්සි ගන්නේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරන කොට තවදුරටත් තේරුම් ගන්න. ඒකට තියෙන ලොකුම බාධකේ තමයි අපිට මුල් කොටස් අමතක වෙන එක. ඒ කියන්නේ නිතර පරිහරණය කරන්නේ නැත්නම් ඒ ධර්ම කොටස් අමතක වෙනවා. ඒක නිසා එතකොට මේ දැන් කියන උදාහරණයක් විදිහට ගත්තාම දැන් ස්වාමීන් වහන්සේ කිව්වොත් එහෙනම් විපාක සිත් තියෙනවා 36ක් කියලා කිව්වොත් අපිට ඒක මතක් වෙන්නේ එකපාර මොනවද මේ විපාක සිත් 36ක් මොනවද මේ කියන්නේ කියලා. ඒ වගේ ඊට පස්සේ අපි කුසල ධර්ම කිව්වොත් ඒ මොනවද කියන එක හරියටම මතක් වෙන්නේ නැහැ. අකුසල ධර්ම මතක් වෙන්නේ නැහැ. එහෙම වුණාම මේ අර සුවිසිපත්තේ තියෙන කරුණු ටික අපිට ග්‍රහණය කරන්න තරමක අපහසුතාවයක් වගේ ඇති වෙනවා. ඉතින් ඒකෙන්ද නිතරම අර කලින් කලින් ඒවා අපි නිතරම පුනරීක්ෂණයක් එහෙමත් නැත්නම් මතක් කරගැනීමක් කරනවා නම් මේක තවදුරටත් හොඳට අපිට තේරුම් යන්න හැකියාව ඇති වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපිටම මේ වගේ වැඩසටහනක් ගන්න මේ බබත් මහත්තයා යෝජනා කළේ. ඉතින් ඒකේ මටත් ප්‍රයෝජනයක් වෙනවා, මම හිතනවා ඒක හරියට සුදුසුකම් හෝ ප්‍රයෝජනයක් වෙනවා කියලා. ඉතින් අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ මේ අභිධර්ම පිටකයේ තියෙන සත්‍යාන ප්‍රකරණයේ කියන ග්‍රන්ථයේ තියෙන කරුණ. ඒ කියන්නේ මේ සියලු දේවල් වලට උපකාර වෙන, දැන් ඕනෑම ධර්මයකට උපකාර වෙන අනිත් ධර්ම තියෙනවා. ඒ උපකාර වන විදි තියෙනවා, එක එක විදිහේ උපකාර වෙනවා. දැන් දෙමාපියනොත් දරුවෙකුට පොඩි කාලේ පෝෂණය ලබා දෙනවා, ඊට පස්සේ පාසල් යන්න උදව් කරනවා, ඊට පස්සේ ලොකු මහත්තු භාම ඒ ආයක අවශ්‍ය කරන දේවල් අරන් දෙනවා, ඒ වගේ වගබල බලා ගන්නවා. ඉතින් ඒ වගේ එක එක විරාමට එක එක විදිහට එක එක දේවල් උපකාර වෙනවා. ඉතින් ඒ හැම ධර්මයකටම නොයෙකුත් ආකාරයෙන් මොකක් උපකාර වෙන විදිහ තමයි මේ 24 ක්‍රමයකට මේ සූවිසි ප්‍රත්‍ය සූවිසි ගැන 24. එතකොට සත්‍ය වෙන ගාන මේකේ උපකාර වෙන විදි 24ක් ගැන තමයි කියන්නේ. එතකොට මේක අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් මේ 24 විදිහක් පෙන්වුවට සමහර දේවල් නොයෙකුත් විදිහට උපකාර වෙනවා. ඒ වගේ ඉතින් දැන් දෙමාපියෝ දරුවන්ට හෝම්වර්ක් වලට උදව් කරනවා නම් දෙමාපියෝ මේ තමන්ගේ කියන්නේ දෙමාපියන්ට කියන යුතුකමක් එකේ දරුවා බලාගන්න එකක් කරනවා. ඒ වගේම දරුවාට උගන්වන එකක් කරනවා. ඒකෝර ගුරුවරයාගේ රෝල් එකක් කරනවා, පේරන්ට්ස්ගේ රෝල් එකක් කරනවා. ඒ වගේ එකම දේ විවිධ පැතිවලින් එකම ධර්මයට උදව් වෙන දේවල් තියෙනවා. ඒකෙන් තමයි සමහර විට මේ එකක් විස්තර කරනකොට අනිත් විස්තර කිරීමත් එක්ක සම්බන්ධත් තියෙන බවක් තියෙනවා, සම්බන්ධයක් තියෙන බවක් තියෙනවා. ඒ වගේම පැහැදිලිවෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒකෙන්ද සංහාසික ගැන මේක සූක්ෂමයි, හොඳට මේ මනසේ යොදලා තේරුම් ගන්න කියලා. ඉතින් අපිට මේක කරා සත්‍ය ධර්ම 11ක් විතර කළා. ඒක අපි මුලින්ම සඳහන් කරගත්තොත් අපි කියුවා මේ හේතුපස්සිතික කරා. හේතුපස්සිත කරා අනන්තර හේතුපස්සිත කරා ආරම්මනපස්සිත කරා අධිපතිපස්සිත කරා අනන්තරපස්සිත කරා සමනන්තරපස්සිත කරා සහජාතපස්සිත කරා අඤ්ඤමඤ්ඤපස්සිත කරා නිස්සේපස්සිත කරා උපනිස්සේපස්සිත කරා. දැන් අන්තිමට කරන්නේ කරේ උපනිස්සේපස්සිත කියන එක. ඒක නිස්සේපස්සිත කියලා එක්කත් අපි ඉගෙන ගත්තා. උපනිස්සේපස්සිත කියලා එක්කත් ඉගෙන ගත්තා. ඒකට එදිකේ වෙනසක් අපි දැනගන්න ඕනේ මොකක්ද මේ නිස්සේ කියන්නේ උපනිස්සේ කියන්නේ කියලා. නිස්සේ කියනකොට කිව්වේ එක භූමියක් හැටියට උපකාර වෙනවා කියන එක. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මාත් මතක් කරගත්තත් අර කැන්වස් එකක චිත්‍රයක් ගන්නාම ඒ චිත්‍රයට කැන්වස් එක උපකාර වෙනවා වගේ. ඒකෝර කැන්වස් එක තමයි මිශ්‍රය ප්‍රති වෙන්නේ ඒ රූපයට. ඒ ආකාරයෙන් ගත්තහම ධර්මතා සමූහයක් තවත් ධර්මතා සමූහයකට භූමිය වශයෙන් උදව් කරනවා කියලා කියනවා. ඒකද තමයි අපි කතා කරේ. නිශ්චයපත්ති ගත්තාම මේ ඛණ්ඩ හතර රූපී වූ ඛණ්ඩ හතර එකිනෙකාට භූමිය වශයෙන් නිශ්චය වෙනවා. එතකොට අපි ඒකන විශේෂ දීර්ඝ වශයෙන් කතා කරා පසුගිය මේ සාකච්ඡා අහන්න. එතකොට කිව්වේ අරූපී කියලා කියනකොට ඒකත් අපි පොඩ්ඩක් මතක් කරගමු. රූපී අරූපී කියනෝනේ ඛණ්ඩවල සත්‍යාරු ඛණ්ඩ අරූපී නම් කියවම එතකොට අරූපී ස්කන්ධයන් හතර. ඒ කියන්නේ වේදනා වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියන හතර එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ සංඥාව ඇති වෙනවා නම් සංඥා ස්කන්ධේ ඇති වෙන්න කොටමද එතනදි වේදනාවක් සංස්කාරයක් විඥානයක් කියන ස්කන්ධ තුන මේ වේදනාවට උපකාරී කරනවා. ඒ කියන්නේ භූමිය වශයෙන් උපකාරී කරනවා. එවගේම ඉතුරු ටිකක් එකිනෙකාට ඒ විදිහට එක අනිත් තුන එකකට උපකාර කරන භූමිය වශයෙන් පිළිගැලෙන විශේෂම ඒ විදිහට කියනවා. ඒකම නිශ්චය කියනකොට අන්න ඒ විදිහටයි ගන්න ඕනේ. අපි අත්‍යවම අද බලමු උපනිශ්චය කියන්නේ මොකක්ද කියලා. උපනිශ්චය කියන්නේ ඒක මම හිතාගත්තේ මෙහෙම. සාමාන්‍ය මේක බොහොම මේ රළු උදාහරණයක්. දැන් අපි දන්නවා විශ්වවිද්‍යාල වල කුලපති ඉන්න උපකුලපති කියලා. දැන් අපිට වශයෙන්ම හිතන්නේ කුලපති තමයි ලොකු උපකුලපති පොඩි කියලා. නමුත් දැන් උපකුලපති කියන එක තමයි සම්පූර්ණ බලතල තියෙන්නේ. දැන් දැක්කම මේ ආයතනේ පවත්වාගෙන යන සම්පූර්ණ වෘත්තීන් වගේ ඉන්නේ උපකුලපති. අන්න ඒ වගේ මිශ්‍රය කියන්නේ භූමිය හැටියට උදව් කරනවා. නමුත් උපමිශ්‍රය කියලා කියන්නේ වඩාත්ම විශේෂයෙන්ම උදව් කරන එකට තමයි උපමිශ්‍රය කියලා කියන්නේ. එතකොට උපනිෂයේ අපිට බලන්න කිව්වා ක්‍රම කීපයකට බලන්න කියලා කිව්වා. අපි පොඩ්ඩක් මතක් කරගමු උපනිෂයේ තියෙන කොට අපිට කිව්වා මේ ශබ්ද බලන උපනිෂයේ එතකොට කියන්නේ මේ ආරම්භන උපනිෂය කියන කොටසක් තියෙනවා. එයාට අනන්ත උපනිෂය කියලා කොටසක් තියෙනවා. එයාට ප්‍රකෘති උපනිෂය කියලා කොටසක් තියෙනවා කියලා. එතකොට මේ ආරම්මන උපනිෂය කියලා කියන්නේ යම් යම් අරමුණු තියෙන ඉස්හාත්ම කියන්නේ ඒක තියෙන පුදුම ශක්තිය. ඒක නම් අපි ඉගෙන ගන්න පස්සේ ශක්තිය කියලා එකක්. ශක්ති ශක්තිය කියලා කියන්නේ තව දෙයකට උපකාර කරන උපකාර කිරීමේ ලොකු ශක්තියක්. ඒ උපකාර කිරීමේ ශක්තිය තමයි ශක්ති ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ ආරම්භ උපනිෂය කියනකොට මේ සමහර අරමුණු තියෙනවා අවීත ප්‍රබලව චිත්තචෛතසික ධර්ම පහල කරන්න. ඉතින් උපයෝගී වෙන දේවා. දැන් අපි ගත්තාම ලොකුවට අපි වැඩගත් සමක් කියලා. ලොකු වැඩගත් සමක් කියලා කතා කරන දේවල් කියන මේ ලෝකේ අපි කියනවා මේ සාමාන්‍යයෙන් ගත්තාම කියන්නේ සුදුම හත කියලා කියනවා කියලා ඒවා ලොකු දේවල්. ඒ වගේම දැන් ඒවටයි කියන නායකරාදී ඇරි. ඒකට ලොකු විශාල ගොඩනැගිලි. ඒකට සිඩ්නි හාබර් බ්‍රිජ් එක. ඒ වගේ දේවල් අයිෆල් ටවර් එක වගේ දේවල්. ඒ වගේම රුවන් නැවිසෑය කියන බෞද්ධයෙකුට ලොකුවට චිත්තචෛතසික ධර්ම හදන්න ලොකු දෙයක් කරන්න එකට හැකියාවක් තියෙනවා. එතකොට අනේ ඒ වගේ අරමුණ. ඒ වගේම අභිසලෙස් ලෝකයෙන් හටගත්ත සිත්. ඒ වගේ ලෝකයේ කියන ඡයිතසික. ඒ වගේ ධර්ම ගොඩක් ප්‍රබල වශයෙන්ම තවත් දේවල් සමස් ධර්මතා හදන්න උපයෝගී වෙනවා. එතකොට අපි විස්සන ආරම්මන උපනිෂ්ඨපත්ති. අපි මතක ඇති අපි කියන්නේ අධිපතිපත්ති කියලා ගැන අපි කතා කරා. අධිපතිපත්ති ගැන කතා කරනකොට ආරම්මන අධිපතිපත්ති කියලා තමයි කතා කරා. ඒකෙදි අපි කියන්නේ ආරම්මන අධිපති කියලා කියන්නේ අර ද්වේෂ නැති, ද්වේෂ සිතක් නැත්නම් ද්වේෂයට හේතු වෙන කවුනක් අධිපතිත්වයෙන් කවුරුත් සලකන්නේ නැහැ. කවුරුත් ප්‍රශ්නාකමක් දෙව සලකන්නේ නැහැ කරා කියන එක. නමුත් දැන් ලෝභ පැත්තෙන් බලුවාම ලෝභ පැත්තෙන් බලනකොට ඒ දේවල් එහෙම කුඩා අධිපතිත්වයක් ගන්නවා. එතකොට මේ රූප, ඒ කියන්නේ අපේ රූප කොටස් ගැන කතා කරා සමහර ඇතැම් රූප 18ක් ගැන ඉඳි කතා කරා. ඒ රූප 18 විශේෂයෙන් හේතු වෙනවා මේ අධිපතිත්වයෙන් කෙනෙකුට හිතන්න. ඒ විදිහට අපිට අවශ්‍ය වන පාස්වර්ඩ් වැඩිපුර කතා කරනවා. තව ඉස්සරහට යනවා අපි ඊයේ සාකච්ඡාවට එන්න. ඉතින් ඕ වගේ කතා කරා. ඊළඟට තව එකක් කියනවා අනන්ත උපනිෂ්ඨයේ පස්සේ කියලා. අනන්ත කියලා වචනේ පාවිච්චි කරන්නේම මේ සිත්පත් පිළිබඳව කල් අපි සාකච්ඡා කරා කියන වගේ සිත් වෙන තමයි මේ අනන්ත කියලා කියන්නේ අන්තරයක් නැතුව අතරක් නැතුව එකට පස්සේ එකක් එකට පස්සේ එකක් කියන අර්ථයෙන් තමයි මේ අනන්ත කියන එක පාවිච්චි කරන්නේ. ඒකට අපිට මතකයි අපි අනන්ත ප්‍රත්‍යේ කිව්වේ එක සිත්කට අනුතරවම ඊළඟ සිත් පහළ වෙන හින්දා මුලින් පහළ වෙච්ච සිත් දෙවෙනියට පහළ වෙච්ච සිත්ට අනන්තර වශයෙන් ප්‍රතිවිරෝධ කියලා කියනවා. දැන් මෙතන කියන්නේ අනන්තර උපනිෂ්ඨය කියලා කියන්නේ කලින් සිත අතරක් නැතිව ඊළඟ සිතට අනිවාර්යයෙන්ම උපනිෂ්ඨය කියන්නේ මූලික ප්‍රධාන උපකාරයක් කරනවා කියන ප්‍රධාන වශයෙන් උපකාරයක් කරනවා කියන එක තමයි කරන්නේ. ඒ කියන්නේ පළවෙනි සිතක් නැතුව කලින් පහළ වෙච්ච සිතක් නැතුව ඊළඟ සිතක් ඇති වෙන්න කිසිම හේතුවක් නැහැ කියන එක තමයි මෙතන කියන්නේ. හැම සිතක්ම ඊළඟ පහළ වෙන සිතට ඉතාමත්ම වැදගත් ප්‍රධාන වශයෙන් ප්‍රතිවිරෝධ. දැන් ඔතනදී හොඳට බලන්න ඕනේ දැන් අපි කියනවා එක ලෝකේ යන ගහනේ අඩු වීගෙන යනවා, වැඩි වීගෙන යනවා, අනි මොනවා හරි කියලා මේ විදිහට කියනවා. දැන් මෙතනදී බලන්න හොඳට මෙතෙන්දි කියන්නේ කලින් සිතක් නැතුව පසු සිතක් පහළ වෙන්නේ නැහැ කියන එක. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි මැරෙනකොට ප්‍රතිසන්දි සිතට අමතරව නැත්නම් sorry සමහරවල් සිත් සිතට අමතරව ඒ ගමන්ම ප්‍රතිසන්දි සිත ඇති වෙනවා. එතකොට එතනත් වෙන්නේ මේ අනන්තර ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ සිත් සිත ප්‍රතිසන්දි සිත. එහෙම බලනකොට අලුතෙන් ජීවියෙක් ඇති වෙනවා කියන එක කවදාකවත් වෙන්න බැරි දෙයක් කියලා මේ ධර්මයට අනුව කියන්නේ. අලුතෙන් ජීවියෙක් කොහෙන්වත් ඇති වෙන අලුතෙන් ජීවියෙක්. කියන්නේ ඒ කියන අලුතෙන් සිත. කලින් කිසිම සිතකට සම්බන්ධ නැති සිත කොහෙවත්ම ඇති වෙන්න බැහැ කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ මේක නැවත වරක්ම අපේ ප්‍රතිසංවේ නැත්නම් පුනර්භවය කියන එක තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙන තත්ත්වයකට මෙන්න මේ අනන්තර උපනිෂ්ඨපත්ති කියන එක හරිම වැදගත් වෙනවා. එතකොට අපි ඒකත් මතක් කරගෙන ඊළඟට තියෙන ප්‍රකෘති උපනිෂ්ඨපත්ති. ප්‍රකෘති උපනිෂ්ඨපත්ති කියලා කියන්නේ යම් කිසි ධර්මයක් උදාහරණයක් කියලා තමයි මාසේ දැක්වේ ශ්‍රද්ධාව කියන කරගෙන සැලකුවා. ශ්‍රද්ධාවක් කියනවා කලින් පැවති ශ්‍රද්ධාවක් නිසා මේ මයික් එක සම්මෙලා වගේ අනිසමහතේ මයික් එක බලන්න. කලින් තිබ්බ ශ්‍රද්ධාවක් නිසා අද යම් කිසි දෙයක් කරනවා. දැන් කෙනෙකුට දැන් සම්පූර්ණයෙන්ම අපි හැම දෙයක්ම අමතක කරලා දැන් අපි මේ වගේ ධර්ම සාකච්ඡා කරගෙන සිටියා. ඊට පස්සේ අපි හිතනවා අපි කොහේ හරි ගමනක් යනවා මේ ලොකු වැඩකට උත්සහය කියනවා කියලා. ඒ යන අතරේදී අභිසිහරේ අපි දැක්කොත් චෛත්‍යයක් හරි නැත්නම් දෝභහක් හරි දැක්කොත් අපිට හරිම ඉක්මනින් සමහරවල් අපි ඉඳගන්න ආසනයෙන් නැගිට වෙන්නේ. එහෙමත් නැත්නම් අත් දෙක එකතු වෙලා වන්දනා කරන වගේ පිටක් ක්ෂණිකවම උපදිනවා. මේ ඉපදින්න මූලික හේතුව වෙන්නේ අපේ පිටචර පැවති කලින් පැවතියව ශ්‍රද්ධාව තමයි එතනදී මත වෙලා ඇවිල්ලා අපිට ඒ විදිහට අපේ යක් එකතු වෙලා වැඳීමක් සිද්ධ වෙන්නේ. එහෙමත් නැත්නම් අපි ඉන්නාත්මේ නැගිටීමක් සිද්ධ වෙන්නේ. අන්න ඒ ශ්‍රද්ධාව මුලික. ඒකදින තමයි ශ්‍රද්ධාව විතරක් නෙවෙයි අපි දැක්කත් එහෙම ලෝභී කෙනෙක් මත්දැක්කත් එහෙම සමන්ත සුපුරුදු දෙහෙදක් තියෙනවා නම් යම්කි සෑම කතාවේ මොකක් හරි එහෙ හරි යනකොට ඒකේ දුර දාපු ගමන් අර ලෝභතාවගත සිටුවේ නැවත වරක් ඉදිරියට එන්නේද කොහොමද යෝගමි ප්‍රකෘති උපනිෂ්ඨිය පස්තියනක් කියලා කියනවා. ඒ වගේ කලින් කරපු කුසල ධර්මයක් ගැන කියන එක අදට උනත් මතක් කරලා අපිට සම්පූර්ණයක් ඇති කරගන්න ඒ පිළිබඳව සාධිරට දින්සිතුවිලි ඇති කරගන්න කුසල් සිතුවිලි ඇති කරගන්න හේතු වෙනවා. ඒ වගේම කරපු පිනක් හරියට කෙරුන්නේ නැහැ කිය දුක්ඛින විදියට අක්කල් සිතුවිලිමක් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි ප්‍රකෘති උපනිෂ්ඨකක් කියන නමයි මේ විදිහට යදවල තියෙන්නේ. يعني අකුසල ධර්ම වලටත් පත් වෙනවා. කුසල ධර්ම අකුසල ධර්ම වලටත් පත් වෙනවා. ඉතින් ඊයේ සාමාන්‍යයෙන් මුලින්ම කීපෙ දෙයක් තමයි අපිට ඊයේ සාකච්ඡා වීදී අපි ගත්තේ අපි ඇත්තටම මේ පොඩ්ඩක් උපනිෂ්ඨේ ප්‍රති කියන එකේ ආදි කොටස චුට්ට බලමු. උපනිෂ්ඨේ ප්‍රති උපනිෂ්ඨේ ප්‍රති යෝති පුරිමා පුරිමා කුසල ධම්මා පස්චිමානං පස්චිමානං කුසලානං ධම්මාන උපනිෂ්ඨේ පස්චේන පස්චයෝ කියලා තමයි පළවෙනිම වාක්‍ය තියෙන්නේ. එතනද කියන්නේ මුලින් මුලින් පහළ වූ කුසල ධර්මයන් පසුව පසුව පහළ වෙන කුසල ධර්මයන්ට උපනිෂ්ඨේව කියන්නේ විශේෂ උපකාරයකින් විශේෂයෙන් දුන්නක් කියලා උපකාර කරනවා කියන අර්ථය. එතන තමයි අපි කියන්නේ කලින් කරපු දෙයක් අපි ගැස්සොත් එහෙම අපි හිතමු අපි පොහරි ගිහිල්ලා භාවනාවක් කරා. ඒක ඉතිරි කුසල ධර්ම. ඒ භාවනාව අපේ මනසට දීපු ඒ කොහොම ඒ නිදහස් ගතිය එතකොට අපේ සංසුන් ගතිය ඒවත් එක මතක් වෙනකොට නැවත වරක් අපි ඒක මතක් කරලා ආපහු භාවනා කරන්න කාර්ය වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට වෙනවා ගැටේ ස්ට්‍රෙස් වගේ දේවල් වලට ගිහිල්ලා ආවට පස්සේ අපිට හරිම උනන්දුවක් ඇති. හරි උද්වේගයක් ඇති වෙන හැමදාම උදේට හවසට භාවනා කරන්න. මේ ඇති වෙන්නේ ඇයි? අර කරපු කුසල ධර්මය. අර ඒ ස්ට්‍රෙස් එකට ගිහිල්ලා ඒ පිටක කාලේ මතක් වෙනකොට ඒකෙන් ලැබෙන මානසික සුවය මතක් වෙනකොට නැවත වරක් ශ්‍රද්ධාවෙන් ඉන්නේ එමත් නැත්නම් අර ඒ හැඟීමේ යෙතුව ඉතින් නැවත වරක් භාවනා කරන්න. ඒක ඒ විදිහට කුසල ධර්ම කුසල ධර්ම වලට මේ පස්සේ පස්සේ පාවෙන කුසල ධර්ම වලට උපනිෂ්ඨේ පස්යෙන් පස් වෙනවා. අර කලින් කියන වගේ අපිට ශ්‍රද්ධාවක් තිබිලා අපි බුදුන් ඇඳලා ඒ දේවල් කරනවා නම් අවසනකට ගියාම අපිට යම් සංසලක් දැක්කොත් එහෙනම් අපිට එතනට යන්න ඕනේ. අපි නන්නාගම පොරකට පැවිදිගෙන යනකොට සංසලක් දැක්කොත් අපි එතනට ගිහිල්ලා ඉතින් යන්නලා එන්න හිතෙනවා. ඒ වගේ කියලා කියන්නේ අර මුලින් මුලින් කරලා තියෙන කුසල ධර්ම උපනිෂය පස්යෙන් පස්කලා කියන තමයි ඒ ආකාරයෙන් ගහන්න තමයි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ. ඊළඟට තමයි පුරිමා පුරිමා කුසල ධම්මා පස්චිමානම් පස්චිමානම් අකුසලානම් ධම්මානම් ඒ පංච උපනිෂය පස්යෙන් පස්යෝ. කියන්නේ ඇතැම් අවස්ථාවලදී මේ කලින් කරින් කරපු කුසල ධර්මය පසුව පසුව කරන අකුසල ධර්මයන්ට මේ විදිහට උපනිෂ්ඨේ පස්යෙන් පස් වෙනවා. එතනදි වෙන්නේ දැන් කෙනෙක් අපි හිතමු හොඳ ශ්‍රද්ධාවකින් දානයක් දෙනවා. ඒකේ ශ්‍රද්ධාවෙන් දානය දෙනවා නම් සමාවිත එතන අර කලින් කරපු කුසල වෙන්න ඇති එතන පස් වෙලා ඒ දානෙ දෙන්නේ. නමුත් පසු කාලෙක ඒ කුසලේම මතක් කරලා ඒ දීපු දාණය මතක් කරලා එයාට පුළුවන් මාන්නකාර විදිහට හිතන්න. මම විතරයි මේ ආකාරයෙන් දානයක් දෙන්නේ. එහෙමත් නැත්නම් අනිත් අයට බෑනේ විදිහට දානයක් දෙන්නේ. ඒ මාන්නේ හිතන්න පුළුවන් ඒ පිළිමොත්. එතකොට ඒ අර කලින් කරපු කුසලේ පසුව මේ මානෙ කියන අකුසල ධර්මයක් සම්බන්ධව හිතනකොට එයා විශ්ිතේ පහළ වෙන්නේ අකුසල ධර්ම. එතකොට කලින් කරපු කුසල ධර්මයේ පසුව පහළ වෙච්ච අකුසල ධර්මයක උපනිෂ්ඨේ වශයෙන් පස් වුණා කියලා කියනවා. ඒ වගේ ගොඩාක් උදාහරණ ගන්න පුළුවන්. අපිට හුඟක් වෙලාවට වන භාවනා කරනකොට මම අපි හුදෙකලාවට භාවනා කරගෙන ඉන්නවා. භාවනා කරගෙන ඉන්නවා. වෙලාවට සමහරවිට අපි දන්නවා සමහරවිට ඉරියව්ව ඉරියව්ව කින්දර ඉරියව් මාරු කරන වෙලාවල් තියෙනවා. එතකොට මේ අපි මේ හුදෙක භාවනා කර කර හිටපු කෙනෙක් අරක දැක්කොත් එහෙම අපි කියනවා හිතෙන්ද පුළුවන් කෙනෙකුට මට එයාට වඩා වැඩි වෙනවා මේ එක ඉරියව්වේ ඉඳ පුළුවන් කියලා. එතන මාන කාර්යගත අදහසක් එන්නේ. එතකොට එතන වෙන්නේ කලමෝ තිබුණු උපද ධර්මයේ මේ කලමෝ ඔක්කොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔක්කොම දිහා බලපු සිත් අන්තිමට මේක වෙනස් වෙලා අර විදිහට එන්න පුළුවන්. කියන්නේ උපද ධර්මය කරන්න ගියා ඒ කුසල ධර්මයේ මාන්නෙන් ගත්ත වෙනවා. භාවනා කිරීම කුසල ධර්මයක්. නමුත් ඒ භාවනා කිරීම මාන්නෙන් ගත්තොත් ඒක අකුසල ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේ උදාහරණයක් අපි ගත්ත හැකි ඒ උපනිෂේ කස්මී කොහොමදේ උත්තර ධර්ම අකුසල ධර්ම වලට උපනිෂේ වෙන්නේ ඉතනස් කියනවා ඒක හැබැයි හැම වෙලාවෙම නෙවෙයි ඒ අවස්ථානුකූලව තමයි ඒ විදිහට වෙන්නේ ඊළඟට පුරිමා පුරිමා කුසල ධර්ම පච්චිමානම් පච්චිමානම් අභ්‍යාසකනම් ධම්මාන උපනිෂේ පච්චින පච්චෝත්‍ර කියනවා ගන්නේ අභ්‍යාසක ධර්ම කියන කොටස තමයි අපි ඊයේ සාකච්ඡා කළේ. අපි දැනගන්න ඕනේ මොනවද මේ අභ්‍යාසක ධර්ම කියලා කියන්නේ. එතකොට අපි පොඩ්ඩක් මෙතනින් මේ ඉස්සේ පස්සේ දේවල් පොඩ්ඩකට නවත්තලා හැරෙමු. අභ්‍යාසක ධර්ම කියන එක තේරුම් ගන්න. මේක තේරුම් ගත්ත නැත්නම් ඉතුරු ටික තේරුම් ගන්න අපහසු වෙන හින්දා. දැන් සියලුම ධර්මයන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. උත්තර ධර්ම අභ්‍යාසක ධර්ම කියලා. එතකොට ඒක ගන්නකොට මෙහෙමයි. දැන් උත්තර ධර්ම කියලා කියන්නේ යම් කිසි විදිහකට සැප විපාකයක් ලබා දෙන එහෙමත් නැත්නම් අපි චෛතසික හැටි ගත්තාම හොඳ සෞම්‍ය වූ සෝබන කියලා අපි කියන එක මේ සෝබන චෛතසිකයන් නෙවෙයි සිත්පදී කරන දේවල් තමයි කරන සකස් කරන ඒවා තමයි කුසල ධර්ම කියලා අපි කියන්නේ. එතකොට මූලික වශයෙන්ම කියන්නේ ඒකයි මේ පොඩ්ඩක් වෙනස්කම් තියෙන පොඩි පොඩි සංවල් නමුත් අපි ඒක කුසල ධර්ම කියලා කියන්නේ කුසල චෛතසිකයන්නේ එක වැඩ කරන සිසු ඒ චෛතසික ධර්මයක් එකතු වුණාම අපි කියනවා කුසල ධර්ම. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් කියන කුසල ධර්ම කියලා කියනකොට අලෝභ අදෝස කියන චෛතසිකයන් අනිවාර්යෙන්ම යෙදෙන කටපාඩම්. ඒ වගේම අමෝහ කියන ප්‍රඥා චෛතසික. ප්‍රඥා චෛතසිකයේ යෙදෙන සිත් කියනවනම් ඒහා යෙදෙන අනිකුත් චෛතසිකත් එක්ක ගත්තාම ඒ සිත් ක්‍රම දෝලවලට කියනවා කුසල ධර්ම. ඊළඟට අකුසල ධර්ම කියලා කියන්නේ අකුසල චෛතසිකත් එක්ක කර්ම සකස් කරන යම් කිසි විදිහකින් අපි කියල කුසල ධර්ම කියන කොටස් ඒ කුසල චෛතසිකත් එක්ක යෙදෙන සිත් වලින් කර්ම සකස් කරන විදිහට කරන දේවල් තමයි කුසල ධර්ම වෙන්නේ. අකුසල ධර්ම කියලා කියන්නේ අකුසල චෛතසිකයන් එක්ක යෙදෙන සිත් ඒ අකුසල චෛතසිකයන් ඒ වගේ මේ වගේ කර්ම සකස් වෙනකොට වෙනවා නරක ප්‍රතිඵල ගෙන දෙන. අන්න ඒ විදිහ තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. එතකොට අභ්‍යාසක ධර්ම කියලා කියන්නේ කුසලත් නොවන අකුසලත් නොවන කොටස තමයි අභ්‍යාසක ධර්ම කියලා කියන්නේ. එතකොට කුසලත් නොකරන අකුසලත් නොවන දේවල් හැටියට අපි ගන්න වෙන්නේ දැන් අපි කෙනෙක් කුසලයක් කරනවා කියලා හිතමුකෝ. දැන් කෙනෙක් මොනවා හරි කුසලයක් කරනවා. අපි හිතමු දානයක් දෙනවා නැත්නම් අලස් පහනක් පූජා කරනවා හරි ඒ ආකාරයෙන් කුසලයක් කරනවා කියලා කෙනෙකුට උදව් කරනවා. ඒ වගේ දේවල් කරනකොට ඒවා කර්ම රැස් කරන ක්‍රියා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක් නොවන වෙන ඕනෑම කෙනෙක් මේ විදිහට දෙයක් කරාම ඒකින් කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ අපි කියන කුසල කර්මෙන් කර්ම රැස් කරනවා. ඒ කරන කුසල කර්මයට කියනවා ප්‍රතිඵලයක්. ඒ කුසල කර්මය නිසා ඒවට ප්‍රතිඵලයක් ඇති වෙනවා. ඒ ප්‍රතිඵලයට අපි කියනවා විපාක. එතකොට විපාක ඇති වෙනකොට සිත් විදිහට තමයි අපිට ඒවා නම් කරන්න පුළුවන්. සිත් කැටික විදිහට තමයි අපිට විපාකේ නම් කරන්නේ. එතකොට අන්න ඒ විපාක කොටසේ නැහැ කුසලයක් හෝ අකුසලයක්. දැන් අපි හිතමු හොඳට අහලා තියෙනවා මේ ඉකුත්කට දාන දීමේ ආනිසංස, ඊළඟට ධර්ම දේශනා කිරීමේ ආනිසංස, ඒ වගේ දවස් වැඩි හිටියන් සැලකීමේ ආනිසංස, සීල රැකීමේ ආනිසංස කියලා. මේ සීලයක් රකින්නවා කියන්නේ ඒක කර්ම කර්මයක් කිරීමක්. ඒක ඉතින්වා ඒ චෛත්‍යියදර ඒ ආර චෛත්‍ය සුසර ධර්මයේ කරන්නේ. ඒක ප්‍රතිපලයේ හැටියට යම් කෙනෙක් උපදිනවා කියන්නේ ඒකත් විපාකයක් හැටියට තමයි ඉපදෙන්නේ. ප්‍රතිසංවේ සිතක් කියන එකත් විපාකයක්. ඒ වගේ විපාක ලැබෙන අවස්ථා තියෙනවා විපාක 35. විපාක 35 කියන්නේ චෛත්‍ය කියන්නේ. එතකොට විපාක සිතු විපාක සිත්වල තියෙන චෛත්‍ය කියනොත් ගත්තාම ඒක අභ්‍යාසයි කියලා සමානයි. එතන එතන නෑ කුසලයක් හෝ අකුසලයක්. ඒක සුදු විපාකයක් පමණයි. ඊළඟට ගත්තහම තව කොටසක් තියෙනවා ක්‍රියා කිය. ක්‍රියා කියලා කියන්නේ ක්‍රියා විවිධ විදිහට කොටස් වලට බෙදන්න පුළුවන්. විශේෂයෙන්ම ආකාර දෙකකට. ඒක තමයි රහතන් වහන්සේ කෙනෙක් යම් කිසි විදිහකින් සාමාන්‍ය කෙනෙක් රහත් නොවූ කෙනෙක් කරන කුසල කර්මයක්. කර්මයක් කියනවා කියන ධර්ම දේශනාවක්, නැත්නම් දානයක් දීමක්, ඒ වගේ මොනවා හරි කුසල කර්මයක් බුදුන් වැඳීමක් වගේ දෙයක් කරනවා නම් රහතන් වහන්සේ කෙනෙක් එතන කර්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ රහතන් වහන්සේ. මොකද ඒ සිත්තුලේ කර්ම සකස් කරන බවක් නැහැ කර්ම ක්ෂය කරපු රහතන් වහන්සේලාට. එතකොට ඒ කරන ක්‍රියා හුදු ක්‍රියාවක් විතරමයි. ඒකින් කර්මයක් කර්මය හැදෙන්නේ කර්මය කියන්නේ භවයක් ඇති කරන්නේ. මේ රහතන් වහන්සේලාට එහෙම භවයක් ඇති කරන්න හැකියාවක් නැහැ. මොකද අසුතල ධර්ම සියල්ලම නැති වෙලා තියෙනවා. කරන හැම දෙයක්ම ක්‍රියාවක් වවනයි. ඒක කර්ම රැස්වීමක් කියන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේලාගෙන් වෙන ක්‍රියා කොටසක් තියෙනවා. ක්‍රියා සිත්වලයක් හැලෙන ඒ ක්‍රියා සිත්වල තියෙන ශාස්ත්‍රීයම සත්‍යාම ඒක ඔක්කොම ක්‍රියා හැටි කියන්නේ ඒ ඔක්කොම ක්‍රියා අවශ්‍යතාවය. අපි කලින් කිව්වේ විපාක අවශ්‍යතාවට දැන් මේ කියන්නේ ක්‍රියා අවශ්‍යතාවය. ඒ වගේම හතන් මහත්යෙක්වත් ඊට මෙහා සෑම සත්‍යයක් ගත්තාම කියනවා තව සිත් දෙකක් ක්‍රියා සිත් දෙකක්. සෑම සත්‍යයකටම කියන්නේ ඇත්තටම අසකරණාසය දිවකය කියන ඉන්ද්‍රියන් පාවිච්චි කරන සත්‍යයන්ට ලැබෙනවා පංචද්වාර ආවර්ජන සිත කියලා සිතක්. එතකොට ඒ සිත අපි අහලා තියෙනවා මේක කලින් මේ පිළිවන්නව. එතන ඇහෙන් යම් කිසි දෙයක් දැක්නකොට ඒ රූපේ ඒ වර්ණයේ පැත්තට මනස හරවන සිත් පරම්පරාව හරවන ඒ සිතට කියනවා පංචද්වාර ආවර්ජන සිත කියලා. එතකොට ඒ සිත ක්‍රියා සිත. මෙතනින් කියන්නේ කෙරෙන්නේ ක්‍රියාවක් විතරයි. ඒ විපාකයේ කුන්නේ කර්මසකත් කරන සිතුදුත් නෙමෙයි ඒක සුදු ක්‍රියාවක් විතරයි. ඊළඟට කියනවා තව සිත මනෝද්වාර ආවර්ජන සිතයි. මනෝද්වාර ආවර්ජන සිත දැන් විස්තරි හැදීම එකක් තමයි අපි ඇහෙන කනින් නාසයෙන් දිවෙන් කයින් අරමුණක් ගන්නකොට ඒ අරමුණ අරගෙන පරීක්ෂා කරලා ඒ ගැන හිතන සිත ඒ ගැන විනිශ්චය කරන සිතත් මනෝද්වාර ආවර්ජන සිත හැටියට හඳුන්වනවා. එතන විතරන්නේ යෝනිසෝමනසිකාරය හෝ අයෝනිසෝමනසිකාරය යෙදීම තමයි මේ මනෝද්වාර සිතේ වෙන්නේ. ඒ පංචද්වාර ආවර්ජන කෙරෙහි පංචද්වාරයෙන් එන ආවර්ජන කෙරෙහි ඒක එකක් ක්‍රියාවක් විතරමයි. ඒක කුසල සිතුනේ අකුසල. ඊළඟට මනෝද්වාර සිත්ම පහළ වෙනවා. දැන් අපිට යම් කෙනෙක් මතක් වෙනවා. අපේ අම්මව මතක්. නැත්නම් තව කෙනෙක්ව මතක්. අන්තරු වේදක් මතක්. මේ මතක් වෙනකොටත් ඉතුරු සිත් පෙළ හරවන්නේ ඒ කියන්නේ සිත් පරම්පරාව පහළ කරන්ද උපකාරී වෙන්නේ මේ මනෝද්වාර ආවර්තන සිත්. ඒක ඉතනක් වෙන්නේ ක්‍රියාවක් විතරයි. සිත ඒ දෙකක් වෙනවා ක්‍රියාසිය දෙකක් වෙනවා. පංචද්වාරාවදීන සිතත් මනෝද්වාරාවයි. ඊළඟට රහතන් වහන්සේලා ඇතැම් අවස්ථාවලදී සිනහාවක් පහළ කරනවා. ඒ අපි සාමාන්‍ය සිනහාවක් පහළ කරන්නේ කොයි වගේ අවස්ථාවකද? අපි සිනහාවක් පහළ කරන්නේ අපිට යමක් දැකලා සන්තෝෂයක් ඇති වෙලා යක්ක අපවහර දිහිලුවක් කරොත් එහෙම නැත්නම් කොහොම සතුට වෙන කෙනෙක් දැක්කොත් විතරම ලෝභ පිටත් එක්ක විස්තරිත සිනාවක් තමයි අපිට පහළ වෙන්නේ. සමහර වෙලාවට මානයත් එක්ක පොඩ්ඩක් සම්බන්ධකමකුත් තියෙන්න පුළුවන් අර අවඥාවට හිනා වෙනවා වගේ දේවල්. නමුත් දැන් රහතන් වහන්සේලාට මේ ක්ලේශ ධර්ම කිසිවක් සම්බන්ධ නැති. අකුසල ධර්ම කිසිවක්ම සම්බන්ධ වෙන්නේ නැති නිසා මේ ඉතාමත්ම සුපිරිසුදු චිත්තයට මේ ස්වාමීන් වහන්සේලා ඇතැම් අවස්ථාවල රහතන් වහන්සේ කියන පස්සේ බුදු රජාණන් වහන්සේලා එවැගේම ඇතැම් අවස්ථාවල සිනහා පහළ කරපු අවස්ථා ගැන අපි මේ සූත්‍රයේ සඳහන් වෙනවා. පරිදි වෙලක් දෙකල බුදු දරණා විසින් සිනහව පහළ කරන්නේ මේ ඉතල සත්‍විත රජ්‍යස් බව වෙලක් කණින් සිටියේ කියන ඒවත් අවස්ථාවක ඒ සිනහා පහළ කරන්නේ ප්‍රයත්. ඒකට අපි කියනවා සෝමන සුඛහගත අසිත උත්පාද සිටි. අසිත කුල හිනාන්නේකට අසිත උත්පාද සිටි. ඒකත් ප්‍රයාසිතක් සමානයි. ඒක ඇති වෙන්නේ උන්වහන්සේලා හිනා වෙන අවස්ථාවක. හිනා වෙනවා කියන්නේ ඔරෝ කොප්පන්ලා හිනා වෙන්නේ බොහෝම ප්‍රති මද සිනහාවක් නගන අවස්ථාවක්. එතකොට ඔන්න ඔය කියපු ක්‍රියාසිත තුනත් අභ්‍යාසක ක්‍රියා අභ්‍යාසකයට අයිතිය. ඒකෝ අපි දැන් සාරාංශයක් ඇති කිව්වොත් ගන්නවා ඉත් ඔක්කොම ගත්තහම 89ක් තියෙනවා. ඉතින් ඒක අපි මූලිකව බෙදන අපේ විදිහටද අකුසල සිත් එනට අහේතුක සිත් ඊළඟට කාමාවචර කුසල සිත් කාමාවචර විපාක සිත් කාමාවචර ක්‍රියා සිත් ඊට පස්සේ රූපාවචර කුසල සිත් රූපාවචර විපාක සිත් රූපාවචර ක්‍රියා සිත් කියලා මේ රූපාවචර කොටසත් ඒ විදිහට තුනකට බෙදා ගන්නවා. ඊළඟට අරූපාවචර ඉලක්කනවා අරූපාවචර ධානය වඩනකොට ඒ අරූපාවචර කුසලසි අරූපාවචර විපාකසි අරූපාවචර ක්‍රියාසි කියලා විශේෂයෙන්ම රූපාවචර අරූපාවචර ක්‍රියාසි කියලා කියන්නේ ඒ ක්‍රියාසි ටික රහතන් වහන්සේගේ සිත් රහතන් වහන්සේ කෙනෙක් ඒ ධාන වඩනකොට තියෙන සිත් ඒ ආකාරයෙන් සිත් ටිකක් ඇති වෙනවා. ඊට පස්සේ තව තියෙනවා ලෝකෝත්තර සිත් අර්ථ සෝතාපන්න මාර්ග සිත් සෝතාපන්න ඵල සිත් සකදාගාමි මාර්ගසිත ඵලසිත අනාගාමි මාර්ගසිත අනාගාමි ඵලසිත අරිහත් මාර්ගසිත අරිහත් ඵලසිත තුළ සිත්යක් තියෙනවා. දැන් එතකොට දැන් ඔය සිතින් අපි තෝරගන්න ඕනේ කුසල කියන්නේ මොනවද? අකුසල කියන්නේ මොනවද? අව්‍යාකත කියලා කියන්නේ මොනවද? එතකොට මම ඇත්තටම දැනගන්න කැමති කාටහරි කියන්න පුළුවන්ද අකුසල සිත් කියලා අපි කොපමණ ප්‍රමාණයක් හඳුන්වලා තියනවාද? මේ මොනවද කියන ගැන සඳහනක් කරන්න කාටවත් අවස්ථාවක් කියන මේ පටන් අවදි කරන්න ඕන කරන්න. ඒක ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මොහ මූල සිත් 2යි, අපසල් සිත් 12යි. එතකොට ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මොහ මූල සිත් 2යි. ඒකට ඔක්කොම ගත්තාම සිත් 12ක් වෙනවා. අපිට පුළුවන් ද ලෝභ මූල සිත් අට ආකාරي කියන්න? ලෝභ මූල සිත් අට කියන්නේ මොකක්ද කියලා? ලෝභ මූල සිත් අට කියන්නේ මේ සෝමනස සහගත මේ දෘෂ්ටිගත සම්පයුක්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි. ඒස්පස්සේ සෝමනස සහගත දෘෂ්ටිගත විපයුක්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි. එකපස්සේ උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්පයුක්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි. ඊට පස්සේ සෝමනස් සහගත දෘෂ්ටිගත උපේක්ෂා සහගත දෘෂ්ටිගත විපයුක්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි. බොහොමකින් හොඳයි. එතකොට ඒ අට ලෝභ මූල සිත් අට හැටියට අපි හඳුනන එකෙන් අකුසල සිත් අටක් අපි ওই විදිහට මූලික ලෝභය මුල් කරගෙන තියෙන සිත් අටක්. ඊළඟට තියෙනවා ද්වේෂය මූලික කරගෙන සිත් දෙකක් ඇති වෙනවා. මම හිතනවා නිලන්ති මහත්මිය පුළුවන් මේ අපිට උදව්වක් ගන්න. මොකද මේ ද්වේෂය මූලික කරගෙන තියෙන සිත් දෙක කියලා මතක් කරගන්න. අපිට එනවා සුත් දෙකක් දෝමනස්ස සාගත පටිඝ සංකේත අසංකාරික හිතයි දෝමනස්ස සාගත පටිඝ සංකේත ප්‍රසංකාරික හිතයි දේශය මොහොතේ නැති එන සුත් දෙක මහත්මයා නැත් බොහොමකින් එතකොට අපිට තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා මෝහ මූලික සිත් දෙක මෝහ මූලික සිත් දෙක එකක් තියෙනවා පළවෙනි එක උපේක්ෂා සාගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි අනිත් එක උපේක්ෂා සාගත උද්ගත සම්ප්‍රයුක්ත සිතයි ඒවා නිකන් ඉතින්ම මේ යටේ කරන අසත් මහත්යේ ඉතල ගණනකට අඳුලදී ඉතාම දුබල සිතක් කියලා මේ අන්තිමට කියපේ උපේක්ෂා සාගත උද්ගත සම්ප්‍රයුක්ත සිත ඒකෙන් තමයි මාතේ ඒකෙන් තමයි බොහොම පිං කියතර ඒකාකාරී ගති නැති වෙනත් එකයි කතා කරේ හොඳයි එතකොට අපි දැන් ඔන්න ලෝභ චිත් අතයි ද්වේෂ චිත් දෙකයි මෝහ චිත් දෙකයි අඳුරගත්තා ඒක කියන මූලිකම ලක්ෂණය තමයි ලෝභ චිත් සෝමනස් සාගතවක් තියෙනවා උපේක්ෂා සාගතවක් ඇතිය සමහරු බොහොම සතුටින් ලෝභයෙන් කරන්නත් පුළුවන් ඒ වගේම උපේක්ෂාවෙන් ලෝභයෙන් කරන්නත් පුළුවන් කියන එක අපිට ඒක තේරෙනවා දැන් ද්වේෂ සාගතයක් ගත්තාම ඒ චිත් දෙකම දෝමනස් සාගතයි ලෝමනස්ස සාගතය කියන්නේ ද්වේෂ සිත්වල ප්‍රීතියක් කියලා දැන් කියෙදෙන්නම නැහැ. සතුටක්, සොම්නසක්, ඒ වේදනාව දුක් සාගතයි. ඉතින් අත්‍යවශ්‍යම අපිට සමානලා හිතන මේ කෙනෙක් තව කෙනෙකුට බැලන්න හොඳට hina වෙනවානේ. මම මෙයාට හොඳ දෙයක් කිව්වා කියලා. එතකොට අපිට හිතෙනවා මේ දැන් මේ බැලන්න හරි සන්තෝෂයෙන් ඉන්නවා කියලා. ඒ හිතෙන්නේ ඒ එක සිත්ක ඇති වෙන හැඟීම් නෙවෙයි පහළ කරන්නේ. ඒ පහළ කරන්නේ විවිධ සිත්වල ඇති වෙන හැඟීම් තමයි අපිට ප්‍රකට වෙන්නේ. කොයි විරාවක් හරි කෙනෙක් ද්වේෂයෙන් බැන්නා නම්, ද්වේෂයෙන් ගැහුවා නම්, එතන කය වචනේ පාවිච්චි කරා නම් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවේදී ද්වේෂයම තමයි තියෙන්නේ. ඒකට දෝමනස්ස සාගය තමයි. නමුත් ඊට පසු වෙන සිත්වලින් කෙනෙකුට මානය නිසා දෝමනස්ස සාගයව හිතන්න පුළුවන් වෙනවා. ඒක ලෝභ සිත් පහළ කරගෙන ඒ මානෙන් හිතනකොට තමයි අර විදිහට හිනාවක් පහල කරගෙන ඒ ගැන පුරතරම් කියන්න හරි වගේ දේවල් වලට විපත් වෙන්නේ ඒ ලෝභ සිත්. ඉතින් ඒකත් අපි නිකන් මතක තියාගමු ප්‍රායෝගිකව දැනගන්න මේ සිත් ඇති වෙන හැටි කොහොමද අපි ප්‍රායෝගිකව දැනෙන්නේ කියන එකයි. ඊට පස්සේ දැන් උපේක්ෂා සාගත ඉතින් අපි මෝහ සිද්දෙක් ගැන කතා කරනකොට එතන කියෝ උපේක්ෂා සාගත විචිච්ඡ සම්ප්‍රේතයි උපේක්ෂා සාගත උද්දච්ච සංකේතය. දැන් විචිකිච්ඡාව කියන සංකේතේ බොහෝ තැන්වල කියන්නේ කිසිම ශ්‍රද්ධාවකින් තොරව ඒ කියන්නේ එයාට සැකයි. මේ කරන කියන දේවල් හරිද, වැරදිද කියලා තීරණයක් ගන්න බර සැකගතියක් තමයි විචිකිච්ඡාවේ තියෙන්නේ. ඒ කියන්නේ කරන දේ ගැන, ඒ කරන අරමුණ ගැන පැහැදිලි ශ්‍රද්ධාවක් නැහැ. එකන සමම්කීම පිළිගැනීමක් නැතුව කරන දේවල්. ඊට පස්සේ මේ උද්දච්චය කියලා කියන්නේ සිතේ විසිරිත් එක. ඒ කියන්නේ අරමුණක හරියටම නොපිසිටින ගතියක් තියෙන සමහර සිත්වල. ඒක තමයි උද්දච්ච සාගත කියලා කියන්නේ. ඒක ගොඩක් මට මතකයි අර ඉස්තර උදාහරණයක් එක දීප් එකක් තමයි දැන් කවුරුහරි යතුරක් නැති වෙලා හොයන. යතුරක් නැතිව හැමතැනම හොයන. මේ සමහරවිට ඒක ඉස්තරහව තියෙද්දි ඒක පේන්නේ නැහැ. හැමතැනම කලබල වෙලා හොයන. ඒ වගේ තැනකදී මේ විසිරිච්ච සිතක් කියලා කියනවා. උද්දච්චය කියලා කියනකොට මේ විසිරිච්ච ස්වභාවයට තමයි උද්දච්චය කියන්නේ. ඒක මෝහයත් එක්ක ඉන්නේ. ඒක අර හිත සංසුන් වෙච්ච, නිර්වෘල්ව හිතන්න පුළුවන් ගතිය නෙවෙයි, ව්‍යාකූල වෙච්ච ගතියක් තමයි එතන තියෙන්නේ. ওই උද්දච්ච සිතෙන් අකුසල ශක්තිය හරි අඩුයි කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රතිසන්දියක් ලබා දෙන්න තරම් හැකියාවක් නැති සිතක් හැටියටයි උද්දච්ච ස්ථාන වෙනවා. ඒකෝ දැන් අපි කතා කරේ අකුසල සිත් පිළිබඳව. අකුසල සිත් ගත්තාම එතකොට ඒටි ඔක්කොම අකුසල ධර්ම වලට අයිති වෙනවා. ඊළඟට මේ අකුසල සිත් පිළිබඳව චෛතසික ටික. චෛතසික ටික කියනවා කියන්නේ දැන් අකුසල චෛතසික අපිට මතක් කරගන්න ඕනේ චෛතසික තියෙනවා 14ක්. චෛතසික තියෙනවා 14ක් ඒක මතක තියාගන්න කෙටි ක්‍රමයක්ත් තියෙනවා. මේක අපි අර නිතර කතා කරනකොටත් මතක තියෙනවා. ඔත් විශේෂයෙන් මතක තියාගන්න දෙයක් ක්‍රමයක් කියන්නේ මේ සෑම අකුසල සිතකම විතර චෛතසිකයන් හතර දෙනෙක්. ඒ චෛතසික හතර සෑම අකුසල සිතකම යෙදෙනවා. අපි ඒකට කියනවා අකුසල සාධාරණ චෛතසික හතර කියලා. ඒකට තවත් නමක් කියනවා මෝහ චතුෂ්කය කියලා. ඒ කියන්නේ අකුසලයක් කරන්න නම් මෝහය කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට ප්‍රඥාවකින් තොරව මුලා වෙච්ච ගතියෙන්මයි අකුසල් කරන්නේ. ඉතින් ඒක නිසා මේ මෝහ චතුෂ්කය මෝහයත් එක්ක තව තුනක් තියෙනවා. ඒ තුනයි මෝහයයි ඒ තුනම හතරයි. ඒකයි අපි චතුෂ්කය කියන්නේ. ඒ චෛතසික හතර හැම අකුසල් පිටකම එනවා. ඒ තමයි මෝහය අහිරිකය අනුත්පත්ති උද්දච්චය කියන්නේ. මෝහය කියන්නේ මුලා වීම නුවණක් නැතිකම. අහිරිකය කියලා කියන්නේ පවට තියෙන ලැජ්ජාව නැතිකම. පවට ලැජ්ජ නැතුනහම තමයි මේ ඒ කෝවඩ අකුසලද කරන්නේ. අකුසල ක්‍රියා සිද්ධ වෙන්නේ අකුසල ධර්ම සිද්ධ වෙනවා. ඊට අනුත්පත්ප කියලා කියන්නේ ඔත්තප්ප කියලා කියන්නේ අකුසලයට ඇති ලැජ්ජ බය. අකුසලයට ඇති බය. අනුත්තප්ප කියලා කියන්නේ අකුසලයට බය නැතිකම. එතකොට ඊළඟට තමයි උද්දච්ච. උද්දච්ච කියන්නේ හිතේ යම් කිසි විසිරීමක්. විසිරීමක් කියන්නේ හරියට සංසුන් නැතුව ඒ විසිරෙන ගතියක් තියෙනවා. ඉතින් එතකොට ඒ හතර මෝහ, අහිරික, අනුත්තප්ප, උද්දච්ච කියන හතර අපි කියන අකුසල සාධාරණ චෛත්‍යික හතර කියලා. ඒක හැම අකුසල පිටිකම යෙදෙනවා. ඊළඟට තියෙනවා දෝෂ චතුෂ්කය කියලා. දෝෂ චතුෂ්කය කියලා කියන්නේ අපි කතා කරන්න නෑ. ඊට කලින් අපි බලමු ලෝභ ත්‍රිකය කියලා. ලෝභ ත්‍රිකය කියලා කියන්නේ ත්‍රිකය කියලා කියන්නේ තුන කියන එක. එතකොට මේ ලෝභයත් එක්ක ලෝභය සමග තවත් චෛතසික දෙකක් යෙදෙන්න පුළුවන් කිව්ව. ඒ තමයි විච්‍යයි මානයයි. ඒ සමහර ලෝභ සිත්ත තියෙනවා තනිකරම ලෝභයේ විතරයි තියෙන්නේ. ලෝභ සාහසන සිතක්. හරි? සමහර ඒවා තියෙනවා ලෝභයයි දෘෂ්ටියයි දෙක සමසමාගේ එකක දෘෂ්ටි තියෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තමයි මූලිකවම. නමුත් ඒ සිත්වල යෙදෙනවා යම් කිසි දෘෂ්ටියක්. ඒ කියන්නේ කර්මඵල වල විපාකයක් කියන එක විශ්වාස නොකරන දෘෂ්ටි වගේ දෘෂ්ටි නෙදෙන්න පුළුවන්. දැන් කෙනෙක් සතෙක් මරනවා නම් විශේෂයෙන්ම කර්මඵල විශ්වාසයක් නැත්නම් අරිම පහකේ මේ සතා මරන්නේ. එතකොට ඒ වගේම දැන් කෙනෙක්ගේ දෙයක් ඕකේ හොඳ උදාහරණ තමයි අත්තරම අර ප්‍රාණඝාතයට වඩා යමකට ලෝභ කරන අවස්ථාව. මොකද ලෝභයේ දෘෂ්ටිය තමයි එකට යෙදෙන්නේ. ඒක නිසා. එතකොට කෙනෙක්ට හොරකම් කරනකොට එයාට වැඩිපුර තියෙනවනේ ඒකෙන් ටිකක් හොරකම් කරාට මොකද කියලා එහෙම හිතලා ඒක ඵල විපාක නොපේන පැත්ත තියෙනවනම් පේනවනම් එයාට මේක කිසිම මේ අපිට කිසිම මේකින් ප්‍රතිපාකයක් නැත්නම් ප්‍රතිඵලයක් ලැබෙනවා කියනක නොදැන කරනවනම් ඒ දෘෂ්ටියෙන් කරනවනම් මේක මුකුත් වෙන්නේ නැහැ කියලා එතකොට ඒක දෘෂ්ටිය. එතකොට ලෝභයත් එක්ක දෘෂ්ටියයි මානයයි. කියනවා කියලා. දැන් කෙනෙක් මානෙන් බලනවා නම් අනිත් අය සමග මැනීමක් කළා තමා උසස් වූ තමා පහත් වූ කියලා එහෙම මැනීමක් කරනකොට ඒ මානය කියන එක ලෝභ සිරස් එක කියේ. එතකොට ලෝභ සිත්තේ කිවි ඔය තුනට. ලෝභය, දිට්ඨිය, මානය. මෙතන මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මානයයි දිට්ඨියයි එක සිතක යෙදෙන්නේ නැහැ කියන එක. ඒකත් දැන් තමයි මතක තියාගන්න කලින් ඉගෙන ගත්තාම මතක් වීමක් වමනයි. එතකොට ඔයක ලෝභ ත්‍රිකය. ඊළඟට තියෙනවා දෝෂ චතුෂ්කය කියන්නේ. දෝෂ චතුෂ්කය කියලා කියන්නේ ද්වේෂ සිත්වල යෙදෙන්න පුළුවන් චෛතසික හතරක්. ඒ තමයි දෝෂ ඉස්සා මච්චේ කුක්කුච්ච කියන්නේ. ඒක ද්වේෂයයි, ඊර්ෂ්‍යාවයි, මච්චරියයි, කුක්කුච්චයයි කියන්නේ. අපි දන්නවා දෝෂ කියන්නේ ද්වේෂය කියන තරහගති. තරහගති විතරක් කියන සිරුත්තිය. අනිකනම තරහයි. සමහර වෙලාවට අපිට ඊර්ෂ්‍යාව මත වෙන වෙලාවට දැන් තව කෙනෙක්ගේ ලාභයක් අපිට දැක්කහම ඒකට ඊර්ෂ්‍යා කරන ගැතියක්. මේ ඊර්ෂ්‍යා කරන ගැතිය ඒකට ද්වේෂ සිතක් මොකද දැනගන්න ඕනේ. මොකද ඒක ද්වේෂයක් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. ඒකට ද්වේෂ සිතක් ඇති වෙනවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරනකොට ඇති වෙන්නේ ද්වේෂ මූලික සිතක්. ඊළඟට මච්චරිය. මච්චරිය කියලා කියන්නේ තමන්ගේ දෙයක් වෙන කෙනෙක් පරිහරණය කරනවා කියන අකමැත්ත. ඒක තමයි මච්චරිය කියන්නේ. මාත්සර්ය කියලා කියනවා සිංහලෙන්. මච්චරිය කියලා කියන්නේ තමන්ගේ යම් කිසි ඕනෑමක්. ඒ කියන්නේ තමන්ගේ භවභෝග වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ සායිති කියලා හිතන දෙයක් නැත්නම් සමාත ලැබිය යුතුයි අනුත නොලැබිය යුතුයි කියන අර්ථයෙන් ගත්තාම ඒක කියනවා මච්චදී කියලා. ඒකට ඒකත් ද්වේෂිතයි. මොකද අනුන්ට ලැබෙනවා කැමති නැති. අකමැති ගතියනකොට ඒක තමයි ද්වේෂිතක් තමයි ඇති වෙන්නේ. මච්චරේ නිසා තියෙන ද්වේෂිතයි. ඊළඟට කොක්කුච්චේ කියන්නේ කරගත් අකුසල් ගැන වෙන පසුතැවිල්ල කරගත නොහැකි වූ කුසලයේ පිළිබඳ වෙන පසුතැවිල්ල තමයි කොක්කුච්චේ කියලා කියන්නේ. මට අහවල් දෙයක් කරගන්න බැරි වුණා කියන පසුතැවිල්ලක් තියෙනවා. මම අහවල් දරු දෙයක් කරා කියන පසුතැවිල්ලක් තියෙනවා. ඒකත් එන්නේ ද්වේෂයෙන්. ඒකකොට බලන්න සියුම් ද්වේෂයක්. අපි හැම කොයි වෙලාවකද පසුතැවෙන්නේ? එතන අතුරින් පහළ වෙන්නේ ද්වේෂ සිතක් පහළ වෙන්නේ. ඒකින්ද පසුතැවෙන එක සම්පූර්ණයෙන්ම අපිට අකුසලයක් හැටියට තමයි සලකන්න වෙන්නේ. ඒ නිසා මොනම දෙයකටවත් කරගන්න බැරි වෙච්ච කුසලයකටවත් කරගත්ත කුසලයකට කරගත්ත අකුසලයකටවත් කම්පා වීමෙන් වළකින තරමට හොඳයි අකුසලයෙන්ම ඈයින්. ඔය එකක් ද්වේෂයක්. ඒකට අපි දැන් ද්වේෂ දෝෂ චතුත්ථය කියලා කියන්නේ ද්වේෂ ඉස්සා මැදේ කුක්කුච්ච කියන හතර. අපි මුලින් කතා කරා අකුසල සාධාරණ හතරයි. මොහ අහිවික අනුත්ත පූජ්ජච්ච ඊනාට ලෝභ ත්‍රිතේ කියලා කිව්වා. ලෝභ මාන දික්ඛ කියන තුන. ඒකට එතන ඔක්කොම හතයි. ඊළඟට දැන් මෙතන කතා කරා ද්වේෂ සත් දෝෂ චතුත්ථය කියලා. දෝෂ ඉස්සා මැදේ කුක්කුච්ච. ඒක ඔක්කොම 11යි. ඊළඟට තව තියෙනවා තව තියෙන තීන මිද්ද තීනේ තියෙනවා තීන මිද්ද කුක්කුච්ච තීන තුන තීනයි කියලා කියන්නේ නිකන් මැලි ගතිය එතනදි අතනම කියන මේ සිතේ මැලි ගතියයි චෛත්‍යකවල මැලි ගතියයි දෙකම තමයි මේ තීන මිද්ද කියලා කියනවා කියලා කියන්නේ එතකොට ඒ දෙකයි කුක්කුච්චේ කියන එකයි ආපුවම කුක්කුච්චේ කියන්නේ සැකේ කුකුත. එතකොට ඒ තුන ආපුවම ඔක්කොම චෛතසික 14ක් වෙනවා. ඔන්න ඔය චෛතසික 14ම අකුසල මල්ලි එතන කුක්කුච්චේද විචිකිච්ඡාවද? සමහරයි කුක්කුච්චේ අපි කලින් කියන්නේ විචිකිච්ඡා. ඔව් විචිකිච්ඡා. විචිකිච්ඡා ගත්තාම ඒක සැකේ. ඒක සැකේ කියන්නේ අපි අර කලින් කිව්වා වගේ ඒ අරමුණේ විශ්වාසයක් නැත්නම් සද්ධාාවක් නැත්නම් වගේ අර්ථයෙන් මේ විචිකිච්ඡාව. එතකොට ඒ ඔක්කොම අපෝම 14ක් වෙනවා. තීන මිද්ද විචිකිච්ඡා. හරි. එතකොට ඒ ටික තමයි ඔය අකුසල සිත් 12යි ඔය දැන් කියපු චෛතසික 14යි ඒ ටික කියනවා ඒ 10යි. 12යි 4යි 14යි කියන අකුසල ධර්ම. ඊළඟට කුසල ධර්ම කියන්නේ මොනවද? කුසල ධර්ම කියලා කියනකොට අපි දන්නවා මේ ඇස කන නාසය දිව කය හරහා ඇතිවෙන දේවල් කාම අවචරයි. ඒ කියන්නේ කාම ලෝකේ ජීවත් වෙනකොට තමයි බහුල වශයෙන් මේ ඇස කන නාසය දිව කය කියන ඒවා පාවිච්චි වෙන්නේ. දැන් ත්‍ස්ම ලෝකේ ගත්තාම රූපී ත්‍ස්ම ලෝකේ ගත්තාම ඇසයි කනයි තියෙනවා. ඇසයි කනයි තිබුණාට මේ කාම වස්තුන් පිළිබඳව ඇති සිතුවිලි කියන්නේ අර රාග සංකල්පයන් එතන විස්තම්බන වශයෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. විස්තම්බන වශයෙන් කියන්නේ දීර්ඝ කාලීනව ප්‍රහාණය වෙලා තියෙන තැන තමයි ත්‍ස්ම ලෝකය. රූපී ත්‍ස්ම ලෝකය. එතකොට මේකේ ලෝභිත ඇති වෙන්න හරි අපිට හේතු වෙන්නේ මේ අටකනාසේ දිවකය කියන එක තමයි මූලික වශයෙන් ඔය අපි කතා කරපු අකුසල සිත් ඇති වෙන්නේ ඒ කියන්නේ මොකද ඒ වයින් ගන්න අරමුණ වලට ඇලීම් ගැටීම්. දැන් මේ කුසල සත්‍ය කතා කරනකොට මේ කාමාවචර භූමියේ කාම භූමියේ බහුලෝ පහළ වෙන සිත්වලින් ඇති කාමාවචර සිත් කියලා කියන්නේ ඒකී කුසල සිත් කියලා කියන්නේ මොන්ත ඡායක සිතක් ඒ පහළ වෙන සිත්වල තමයි අපි කියන්නේ කුසල් සිත් කියලා. ඒ කුසල් සිත් කියනවා නම් වශයෙන් අටක්. ඉතින් මම කැමති නිලංශි මහත්මිය උත්පීත යොමු වෙලා ඒ කුසල් සිත් අට පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් නම් බොහොම නිලංශි මහත්මිය ඔබට මේක පුළුවන්ද ඒකිට හොයාගන්න කුසල් සිත් කුසල් සිත් අට මෙහෙමයි මහත්මයා එක සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික සිත පළවෙනි එක. දෙවෙනි එක සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ සසංකාරික හිත. තුන්වෙනි එක ඇවිල්ලා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හිත. හතරවෙනි එක ඇවිල්ලා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික හිත. පස්වෙනි එක උපේක්ෂා සහගත ඥාන සම්පේක්ෂ අසංකාරික සිත්. හයවෙනි එක උපේක්ෂා සහගත ඥාන සම්පේක්ෂ සසංකාරික හිත. අටවෙනි එක උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හිත. අටවෙනි එක උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික හිත. හොඳයි, බොහොම පිං. අපිට ඔක්කොම මතක් වුණා. අපි ඔක්කොටම මේ ටික මතක් වුණා මම හිතනවා. එතකොට AQ අට මූලික වශයෙන්ම සෝමනස්ස සහගතයි උපේක්ෂා සහගතයි හැටියට තමයි දෙන්නේ. එතකොට සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. උපේක්ෂා සහගත සිත් හතරක් තියෙනවා. එතකොට ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ මේ කර්ම විපාක විශ්වාස කරන අර්ථයයි තමයි විශේෂයෙන්ම මේ ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ කර්මපර විශ්වාසයෙන් පොරව කරන කුසල ධර්ම. හැබැයි ඒවත් කුසල. හැබැයි ඥානෙ යෙදিলা නැහැ. දැන් ඒක අපි උදාහරණයක් ලෙස ගන්නේ, අපි කුඩා දරුවෙක් විසින් කරනවා නම් මල් පහම් පූජා කරනකොට ඒගොල්ලත් ඇවිල්ලා ළඟින් වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේට වඳිනවා, අපි ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා, දෙමාපියන්ට වඳිනවා. ඒක කරනකොට ඒගොල්ලන්ගේ සිත්ේ හැදුවේ ඒක ඥාන සම්ප්‍රයුක්තයක් නෙමෙයි, එතන සිතක් වශයෙන් දෙමාපියෝ කරන නිසා ඒ ආකාරයෙන් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒව ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අන්‍ය ආගමිකයනොත් දෙනවා, දන් දෙනවා. ගොඩක් වෙලාවට චැරිටිස් වලට දෙනවා, මුදල් වියදම් කරනවා. නමුත් ඒගොල්ලන්ට නැහැ මේ කර්ම විපාක කෙනෙකුට හොදක් වෙනවා කියන එක තේරෙනවා. නමුත් මේක විශේෂම කර්ම විපාක තියනවා කියලා අදහසක් එහෙම නැහැ. ඉතින් ඒක නිසා එතන ඥාන විප්‍රයුක්ත ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඥාන විප්‍රයුක්ත ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ කොයි ආකාරයේ දෙනවා? ඥාන සම්ප්‍රයුක්ත සිටි ප්‍රඥා චෛත්‍යකයේ දෙනවා. ඥාන විප්‍රයුක්ත සිටි ප්‍රඥා චෛත්‍යකයේ දෙන්නේ. ඒක තමයි මූලිකම වෙනස. ඊළඟට මේ සතුටින් සින්දහම් කරන්න පුළුවන්, බොහොම උපේක්ෂාවෙන් සින්දහම් කරන්න පුළුවන්. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඒ අනුව ඒ සිත් අට ඒ ආකාරයෙන් යෙදෙනවා. ඒකට ඒ සිත් අට මොන කුසල සිත් අට. ඒක කුසල කාමාවචර කුසල සිත් අට කියලා කියන්නේ නැත්නම් මහා කුසල සිත් අට කියලා කියනවා. ඒ අතර ඊළඟට කුසල කර්ම කරාම අපි කියවන ඉතල ඒවා විපාකක් තියෙනවා කියන එක. ඒක විපාකක් ඒ ආකාරයෙන්ම ඔය නමින්ම සඳහන් කළ විපාකක් ලැබෙනවා. ඉතින් අපිට පිළිච්ච අපි මේ අවධානය ඉගෙන ගන්න කාලේ පිළිච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද මේ විපාක ලැබෙන බව දැනගන්නේ? මෙතන හරියට මේ හේතුත් එක්ක මේ විදිහට යෙදෙනවා කියලා දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වුණා. ඒක ස්වාමීන් වහන්සේ දීපු පිළිතුර තමයි අපිට තේරෙන්නේ මේ අපිට එළවලු වෙන වෙනම ගත්තාම තේරෙනවා මේක අහවල් එළවලු, මේක අහවල් එළවලු කියලා. මේක අර චක්‍රීයක වගේ මිශ්‍ර කරාම මේක මොකද්ද කියලා තේරුම් ගන්න බැරි ස්වභාවයක් තියෙනවා කියලා. ඉතින් ඒක අපහසුයක් තියෙන තේරුම් ගන්න. නමුත් දැන් කෙනෙක් බුදුන් වහන්සේ නැගිටිනකොට විශේෂයෙන් හරිම සාමාන්‍ය ශාන්ත ගතියක් දැනෙනවානේ. දැන් භාවනාවක් කරනකොට ඒ වගේ කුසල දෙයක් කරනකොට ඇත්තටම හරිම හිතට නිවීමක් සැනසීමක් තියෙනවා. එතකොට අන්නේ ඒ වගේ ඒ සැනසීම කියන gati අපිට දැනෙන්නේ සතුට දැනෙන්නේ විපාකයෙන්. ඒකින් අපිට කෙනෙකුට කියන්න බෑ මේ සිත අහවල් සිතයි කියලා. නමුත් ওই සිත් වලින් කොටසක් තමයි යෙදিলা. කියන්නේ විපාක කුසල විපාක සිතක් තමයි ඒ සැනසුම ශාන්තිය අපිට ඇති කරන ඒ විඳනේ යම් පිටින්දීමක් වෙනවා කියන්නේ. ඒ විඳනේ ඇති කරන තියෙන්නේ නිවාමිත විඳනයක් වෙනකොට ඒක ඇති කරලා දෙන්නේ ඒ කුසල විපාකය. එතකොට දැන් අපිට යම් පිටියක් රස කෑමක් හම්බෙලා දිවට හොඳ රහක් දැනෙනවා. ඒකත් විපාකය. ඒක හැබැයි විරස්පදී විපාක. අපි ඉදිරියට ඒක ගැන කතා කරමු. දැන් මෙතන කතා කරන්නේ කුසල කර්මවල ඒ අර අලෝභ අදෝස ප්‍රඥා කියන චෛත්‍යය මුත්‍ර විලායන විපාක ගැන තමයි මෙතන අපි මේ කතා කරන්නේ. එතකොට අර විදිහටම සිත් අටක් විපාක සිත් හැටියට පවන සෝමනස්ස සාගත ඥාන සම්පේක්ෂ අසංකාරික සංකාරික යන ඥාන විප්‍රේක්ෂ අසංකාරික සංකාරික සෝමනස්ස සාගත වස්ති උපේක්ෂා සාගත ඥාන සංයුක්ත අසංකාරික සසංකාරික ප්‍රෝමනස් සාගත උපේක්ෂා සාගත ඥාන විශ්ලේෂක සංකාරික සසංකාරික කියලා සිත්තක ඉදිරි විපාක සිත් හැටියට ලැබෙනවා. ඒකට හේව විපාක ධර්ම. එතකොට අපි දැනගන්න ඕනේ විපාක නම් ඒව අව්‍යාකතයි කියලා. අව්‍යාකත කියලා කාලෙන් කියන අව්‍යාකත කියලා සංස්කෘතෙන් කියන අපිත් කියන අව්‍යාකත කියලා. අව්‍යාකත ධර්ම තමයි එතකොට විපාක සිත් කියලා. ඊළඟට කියනවා සාමාවචර ක්‍රියාචිත්තක. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් ඔය සාමාන්‍ය කෙනෙක් කරන තින් කුසල කර්මයක් කරනවා නම් අපි ඒවට කියනවා ක්‍රියා කියලා. මොකද කර්ම නිපදවන්නේ නැහැ කියන්නේ. එතකොට ඒ නමින්නේ අර කලින් කිව්ව සිත්තකේ නමින්ම රහතන් වහන්සේලාට සිත්ත කියනවා ඒක කියනවා ක්‍රියාසිත් අට කියලා. කියන්නේ සාමාවචර ක්‍රියාචිත්තක. එතකොට ඒ ටිකක් අව්‍යාකත ධර්මයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට රූපී ධ්‍යාන වඩනකොට රූපී ධ්‍යාන වඩනකොට කෙරෙන්නේ රූපී කුසල කර්ම. කුසල කර්ම පහක් තමයි. ඒ කියන්නේ අපි දන්නවා රූපාවචර කුසල සිත් පහක් තියෙනවා. ඒ කියන්නේ විචක්ක විචාර විචක්ක විචාර තේසි සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල සිත්. ඊළඟට ඒ වගේම ද්විතිය ඒ සීතිය සමායන විචක්කේ නැතිව විචාර තේසික ඒකාග්‍රතා සහිත ද්විතිය ධ්‍යාන කුසල සිත්. ඊළඟට විචක්කයක් නැතිව විචාරයක් නැතිව ප්‍රීතිසුඛ ඒකාග්‍රතා පමණ තියෙන සතිය ධ්‍යාන කුසල සිත්. ඒ වගේ සතිත් ධ්‍යාන පංචම ධ්‍යාන කුසල සිත් ටිකේ කොට රූපාවචන කුසල සිත්. ඒකට කුසල ධර්ම. ඒ කියන්නේ චෛතසික ටික ඒවත් කුසල ධර්ම. අපි චෛතසික ගැන ඊළඟට කතා කරමු. ඒ වගේම ඒවකින් විපාක හැටියට දැන් අපි දන්නවා රූපාවචර කුසලයක් කරන කී විපාකයේ ප්‍රථමයෙන්ම ලබන්නේ රූපාවචර භූමියක ප්‍රතිසන්දිය ලබනකොට. දැන් කෙනෙක් කොච්චර රූපාවචර දකිමු කෙනෙක් ආසාසනාචාතන ධානී වඩනවා කියන යම් කිසි යෝගියෙක් ඉන්දියාවට ගිහින් කොහේ හරි ගිහින් මම මේ කියන්නේ මේ ලෝකයේ ඇතුළේ වෙන වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න කවුරු හරි කෙනෙක් ඒ විදිහට ධ්‍යාන වඩන. ධ්‍යාන වැඩුවාම අපි හිතනවා නේ එහෙනම් ධ්‍යාන දෙ විපාකයක් තියෙන්න ඕනේ කියලා. විපාකයක් කියනවා තියෙන්නේ ඒ පුද්ගලයා ඒ ධ්‍යානෙන් පිරිහෙන්නේ නැතුව ජීවත් වෙලා ඉන්න කාලේ ඒක හොඳට වැඩුවෝ ඒක ගරුක කර්මයක් හැටියට එයාගේ මරණ මොහොතට ඉදිරිපත් වෙනවා. ගරුක කර්මයක් හැටියට ඉදිරිපත් වුනහම ඒකේ ප්‍රතිඵලයක් හැටියට එයාට රූප එතන චුත වුනහම ඊට පස්සේ ප්‍රතිසන්දිය ලැබෙනවා රූපී බ්‍රහ්ම ලෝකේ. ඒ රූපී බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලැබනකොට ප්‍රතිසන්දි සිතක් කියලා එකක් ඇති වෙන්න ඕනේ. එහෙනම් ප්‍රතිසන්දි ලබන්නේ ප්‍රතිසන්දි සිතෙන්නේ. එතකොට ඒ එතනදී ඒ ප්‍රතිසංගිෂ්ඨ තමයි ඒ අදාළ රූපී වඩපු ධ්‍යානයට අනුකූල වෙච්ච විපාක. එයා වැඩි ප්‍රථම ධ්‍යාන කුසල සිතනම් වැඩි ජීවත් වෙලා ඉන්නකොට ධර්ම කර්මයේ වශයෙන් ඒක නම් ආවේ. එතකොට එයාගේ ප්‍රතිසංගිෂ්ඨ සිද වෙන සිත තමයි ප්‍රථම ධ්‍යාන විපාක. ඒ විපාක සිත් රූපී ධ්‍යානවල හෝ අරූපී ධ්‍යානවල විපාක සිත් ඇති වෙන පළවෙනිම ඇති වෙන්නේ ප්‍රතිසංගිෂ්ඨ. ඊට පස්සේ අපි දන්නවා ප්‍රතිසංවේදයෙන් පස්සේ භවංග වශයෙන් පවතින්නේ ඒ විපාක සිත් කියලා තමයි භවංග සිත් හැටියට දක්වන්නේ ශ්‍රුති දක්වා. එතකොට ඒ ලෙවෙන විපාක සිත් විපාකයන් අභ්‍යාසකයි. කුසලයේ වඩනකොට ඥානයේ වඩනකොට කුසල ඒක තියෙන චෛත්‍යික කුසල ධර්ම. නමුත් ඒක විපාකයේ හැටියට විපාක සිත් ලබනකොට ඒ විපාක සිත් ඒ විපාක සිත්ේ තියෙන චෛත්‍යික අභ්‍යාසක විපාක අභ්‍යාසකයට තමයි වැඩේ. ඒ වගේම තමයි අරූපී ධ්‍යාන හතර වඩනකොට. අරූපී ධ්‍යාන හතර වඩනවා නම් රහතන් වහන්සේ රහත් නොවිච්ච කෙනෙක් ඒ වඩනකොට ඒක කුසල ධර්ම වෙනවා. ආකාසානඤ්ඤායතන කුසල සිත, විඥානඤ්ඤායතන කුසල සිත, අකිඤ්චඤ්ඤායතන කුසල සිත, නේවසඤ්ඤානාවසඤ්ඤා කුසල ආයතන කුසල සිත කියලා. මේ කුසල සිත් හතරයි. ඊළඟට එහෙම සිත් හතර වඩලා යම් කිසි විදිහකට ඒ චිත වීමෙන් ප්‍රතිචිත වෙන අවස්ථාවේ ගර්භ කර්මයක් වශයෙන් මේක ඉදිරියට ඇවිල්ලා ඒක ප්‍රතිඵලයක් ඇටියට අරූපී භ්‍රම ලෝකවල ප්‍රතිසංගේ ගන්නකොට තමයි ඒ අදාළ විපාකසිත පහළ වෙන්නේ මුල්ම වශයෙන්. ඊට පස්සේ භවංග වශයෙන් ඉදිරියට යනවා. ඉතින් එතකොට ඒ විපාකසිත අධ්‍යාපතයි නමුත් අර ඥානේ වඩනකොට තිබිච්ච සිත් කුසල් සිත්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් රූපී ඥාන හෝ අරූපී ඥාන වඩනකොට ඒ ටික වෙන්නේ ක්‍රියාසිත ඥානේ. මොකද එතන කුසලයක් කියන ප්‍රතිසන්දියක් ගෙන දෙන්න කර්ම සකස් කරන්නේ නැහැ. කොහොමදම කර්ම සකස් කරන්නේ. එතකොට ඒකෙන් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. සුදු ක්‍රියාවක් පමණයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ටික වෙන්නේ ක්‍රියාඥා. ඉතින් ඊළඟට අවසාන වශයෙන් අපි ඉස්සරලා තියෙන්නේ මාර්ග සිත් සහ ඵල සිත්. මාර්ග සිත් ටික කුසල සිත් හැටියට ඇතැම් අවස්ථාවලදී සඳහන් කරන මාර්ග කුසල සිත් කියලා. එතන කුසල් කිව්වද ඇත්තනම එතන අර නිර්වාණය පර්ශ කරන හින්දා ඒක භවගාමී කුසල් සිතක් නෙවෙයි. ඒක කුසල් සිතක් කියන හැඳින්වීමකට භවගාමී කුසල් සිතක් නෙමෙයි. භවයේ නැති කිරීම සඳහා ඇති කුසල් සිත් හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට දැන් අපි ඊළඟට කතා කරමු ඵල සිත් ගැන කතා කරනකොට ඵල සිත කියන්නේ මාර්ග සිත් එක්කම අතොරක් නැතුව අනන්තර පත්යෙන් පත්තිේ ලෑතිෙන් සිත් තමයි පලසි. එතකොටේ පලසිත කියන එක විපාක සිත මාර්ග සිත ඊළඟට අනතුරුවම පලසිත හම්බේ මාර්ග සිලින් පත්සේ ඊළඟට හම්බෙන සිතම තමයි පලසිත. එතකොටේ පලසිත කියන එක මාර්ග සිත කුසල් සිත පලසිත විපාක සිත. මාර්ග සිත අපි කුසල ධර්මයන් හැටියට ගන්න පුළුවන්. නමුත් පලසිත විපාක ධර්මයක් හැටියට තමයි ගන්න ඕනේ අභ්‍යාසයක්. එතකොට අපි ශෝබන අපි කුසල ධර්මවල අපි සිත් ටික තෝරගත්තා. චෛතසික ටික තෝරගන්නියෝ අර අපි අකුසල කර්මවල අකුසල ධර්මවල කියන්නේ අකුසල සිත්වල තියෙන මේ අකුසල චෛතසික සෑම අකුසල සිතකම නේද චෛතසික හතරක් කියලා අර මෝහ අහිංසකත්ව උද්දච්ච කියලා. ඒ වගේ සෑම කුසල සිතකම අපි කුසල සිතක් කියන්නත් පුළුවන්. ශෝබන සිත් අපි ඒකත් පොඩ්ඩක් හිතලා මොනවද කුසල සිත් මොනවද ශෝබන සිත් කියලා කියන්නේ කියලා. කුසල සිත් කියලා කිව්වේ කර්ම උපදවන සිත් කියලා මූලික වශයෙන් ගන්න පුළුවන්. අපි අර මාර්ග සිත් ගැන පොඩ්ඩක් අමතක කරමු. එතකොට කාමාවචර කුසල සිත්ට කෙනෙක් මල් පහන් පූජා කරනකොට ලැබෙන කුසල සිත් ඒ වගේ දාන මාර්ගයට කොට ආදී යන භාවනා කරනකොට ඒ ලැබෙන කුසල සිත් අත ඊළඟට රූපාවචර ධ්‍යාන වඩනකොට ඒ රූපාවචර ධ්‍යාන පහට අනුරූප වෙච්ච කුසල සිත් පහ ඊළඟ අරූප ධ්‍යාන වඩනකොට ඒ අරූප ධ්‍යාන වැඩිවීමට යෙදෙන ඒ ඊසාන රූප වෙච්ච කුසල සිත් හතර ආකාසානංචයතුන කුසල සිත් වගේ ඒ හතර ඒ ටික ගත්තාම කුසල සිත් වෙනවා. ඒවට අපි කියන කුසල සිත්. ඒක කුසලයක්. කුසල කර්මයක් කියන සිත්. ඊළඟට අපි කිව්වා කාමාවචර විපාක සිත් මහා විපාක සිත් කියලා කොටසක් අපි කතා කරා. එතකොට මේ විපාක සිත් වල මේ චෛතසිකයන් නියදෙනවා. මේ හොඳ චෛතසිකයන් හරිම සෞම්‍ය වෙච්ච හොඳ පැත්තට බලවිච්ච චෛතසිකයන් නියදෙනවා. ඒ නියදෙනකොට අපි කියනවා ඒක සෝබන කියලා. ඒක සෝබන කියලා කිව්වොත් මේ කුසල් හේවත් හොඳ පැත්තේ තියෙන කුසල් ටික හොඳ පැත්තේ තියෙන විපාක ටික හොඳ පැත්තේ තියෙන ක්‍රියා ටික කියන්නේ සිත් හැම එකේම තියෙන චෛතසික ටික තමයි අපි කියන්නේ සෝබන චෛතසික කියලා. එතකොට අපි ගත්තා සෝබන චෛතසික මොනවද? ඒකේ තියෙන අනිවාර්යෙන් යෙදෙන චෛතසික 19ක්. දැන් සෑම සෝබන චිතකම. දැන් ඔන්න දැන් සෝබන සිත් මොනවද කියලා දැනගන්න ඕනේ. එක තමයි කුසල් සිතේ සෝබන සිත්. ඊළඟට ඒ කුසල් පැත්තෙන් යම් කිසි කුසලයක් කරලා විපාකයක් පහළ වෙනකොට ඒ පහළ වෙන සිතුත් සෝබන සිත් ඊළඟට ක්‍රියා සිතුත් සෝබන සිත්. එතකොට ඒ සිත්වල ඒ සම්පූර්ණ ප්‍රමාණයෙන් යෙදෙන චෛතසික තමයි අපි සෝබන චෛතසික කියලා කියන්නේ. ඒකේ 19ක් තියෙනවා සෑම සෝබන සිතකම යෙදෙන. ඒ තමයි සද්දා සති හිරියොතක් කියනති සද්ධා වේදෙනවා සති වේදෙනවා හිරි ලැජ්ජාව ඔතක් කියන්නේ පවට බය පවට ලැජ්ජාව පවට බව තමයි හිරි ඔතක් කියලා කියන්නේ. ඒ හතරයි ඊළඟට අලෝභ අදෝස. දැන් බලන්න ලෝභය දෙන්නේ නැහැ. ලෝභය වෙනකොට අදෝසය දෙන්නේ අලෝභය දෙන්නේ. ද්වේෂය වෙනවට අද්වේෂය වෙනවට සද්ධා සති හිංයෝත අලෝභ අදෝස එතන දැන් අපි කියන හය ඊළඟට කියදෙනවා ටිකක් අමුතු නමකින් හඳුන්වන චෛත්‍යය ඒක තමයි සත්‍ව මජ්ජත්තා කියන චෛත්‍යය සත්‍ව මජ්ජත්තා කියන චෛත්‍යයේ තමයි ඒකේ ක්‍රියා ඒකේ ලක්ෂණය තමයි සියලුම චෛතසික ධර්මයන් සමබරව තියාගන්න. කියන්නේ එකිනෙකට එකක් පරයා නොවන විදිහට. කියන්නේ ඒ ශෝභන චිත්තවල යෙදෙනකොට මේක පිළිවෙලකට සමසත්ත්වයේ තියාගන්න ක්‍රියාත්මක වෙන එක තමයි මේ සත්‍ව මධ්‍යස්ථතාව කියලා කියන්නේ. ඒකට ඇතැම් තැන්වලදී උපේක්ෂාව කියන නමිනුත් මේ සත්‍ව මධ්‍යස්ථතාවයේ පෙනෙන්නේ. එහෙම හිතාගන්න. ඒ කියන්නේ සමබර කරලා තියාගන්න මට්ටම කෙනෙක් තමයි මේ කියන්නේ. ඊළඟට එක වගේ නම් තියෙන මේ චෛතසික සෙට් එකක් තියෙනවා. ඒ මොනවද? කායපස්සත් චිත්තපස්සත්. මේ පොඩම කොට බලන්න නම් ටිකක් මේ විදිහට නියෝජනය කියන්න ඕන නේද? එතන කායපස්සත්දී එතන වාක්‍ය සද්දා සති හිමියට අලෝභ අදෝස සත්‍ය මාජ්‍යස්සත්තා කියන හත තියෙනවා. ඊළඟට තියෙනවා කායපස්සද්දි චිත්තපස්සද්. කාය ලහුත චිත්ත ලහුත. කාය මුදුත චිත්ත මුදුත. කාය කම්මඤ්ඤත චිත්ත කම්මඤ්ඤත. කාය පාගුඤ්ඤත චිත්ත පාගුඤ්ඤත. කාය උච්චකත චිත්ත උච්චකත. එතන තේරුම තමයි එතන කියනවා 19ක්. එතකොට මේ කාය චිත්ත කියන වචන දෙක යෙදුන විතරම කායපස්සද්දි කියව චිත්තපස්සද්දි කියව. එතකොට මේ කායපස්සද්දි කියලා කියන්නේ පස්සද්දි කියලා කියන්නේ අත්‍යවශ්‍ය සංසුන්ගතිය. එතකොට කායපස්සද්දි කියන්නේ කාය කියලා කියන්නේ තමයි චෛතසික ටික තමයි කාය කියලා කියන්නේ. ඒක මේ චෛතසික වල තියෙන සංසුන්ගතිය. චිත්තපස්සද්ධි කියන්නේ සිතේ තියෙන සංසිඳතිය. ඒකත් චෛතසිකයක් හැටියට තමයි නම් කරලා තියෙන්නේ. කාය ලහුත. කාය ලහුත කියලා කියන්නේ චෛතසික වල සැහැල්ලු ගතිය. චිත්ත ලහුත කියලා කියන්නේ ඒ සිතේ සැහැල්ලු ගතිය. ඊට කාය මුදුස. ඒ කියන්නේ චෛතසික වල මුදු ගතිය. චිත්ත මුදුස. ඒ කියන්නේ සිතේ තියෙන මුදු ගතිය. කාය කම්මඤ්ඤත. කාය කම්මඤ්ඤත කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ කර්මන්නේ බව. චිත්ත කම්මඤ්ඤතා කියන්නේ සිතේ තියෙන කර්මන්නේ බව. ඒ කියන්නේ වැඩට යෝග්‍ය ගතිය. ඊළඟ කාය පාගුඤ්ඤතා. කාය පාගුඤ්ඤතා කියන්නේ අපි ප්‍රගුණ ගතිය කියලා කියන්නේ ඒ කියන්නේ චෛතසිකවල ප්‍රගුණ ගතිය. ඊළඟ සිතේ තියෙන ප්‍රගුණ ගතිය. ඒ කියන්නේ පුහුණු කරපු ගතිය. කාය උච්චකතා. කියන්නේ චෛතසිකවල ඍජු ඍජු බව. චෛතසිකවල කියන්නේ අරිම පිරිසිදු ඍජු ගතිය. ඉනන්ත සිටේ තියෙන පිරිසිදු ඍජු ගතියවල තමයි කාය උච්චකත චිත් උච්චකත කියලා කියන්නේ. ඔය 19 සෑම ශෝබන සිටකම තියෙනවා. දැන් අපි මෙතන අලෝභ අදෝස ගැන සඳහන් කරා. නමුත් අපි අමෝහ කියන ඒ ප්‍රඥා චෛත්‍ය ගැන මෙතන සඳහන් කරේ නැහැ. ඒකට හේතුව තමයි අපි දන්නවා කලින් කතා කරා අපි මේ ඥාන විප්‍රයුක්ත සිත්තර කොටක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත සිත්තර ප්‍රඥාව කියන්නේ නැහැ. නමුත් ඥාන විප්‍රයුක්ත සිතක් ශෝභන සිතක් නේ. ඒක නිසා මේ 19ට ඒ ප්‍රඥාව කෙනෙක් ඇතුළත් වෙලා නැහැ. එතකොට මේක අමතරව තියෙන කොටස් ටික තමයි අපි යෝජන්ති සාධාරණ ශෝභන සාධාරණ චෛත්‍යික 19. ඒ කියන්නේ සෑම ශෝභන සිතකටම සාධාරණ. මේකේ නේද? දැන් අසාධාරණ චෛතසික තියෙනවා මේ ආකාරයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන චෛතසික තුන ඇතැම් සිත්වල යෙදෙනවා. දැන් කෙනෙක් බොරුවක් කියන්න කියන තැනක බොරුව නොකිය ඉන්නවා. ඒ වගේ තැනකදී සම්මා වාචා කියන චෛතසික යෙදෙනවා. ඒ වගේම කෙනෙක් මේ මදුරෙක් අතේ වහනවා හොඳටම පුළුවන් මරන්න. නමුත් මරන්නේ නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවල හොරකමක් කරන්න හොඳම අවස්ථාව තියෙනවා. නමුත් කරන්නේ ඒ වගේ අවස්ථාවල මේ සම්මා කම්මන්තේ කියන චෛත්‍යිකය දෙනවා. ඒ වගේ සිත්වල සම්මා ආජීවික බහන්නේ හොඳටම පුළුවන් වංචාවක් කරන්න. නමුත් කරන්නේ ඒක මට මම වගේ කෙනෙකුට නෑ කියලා හරි නැත්නම් මම සිල්දරන් ඉන්න කෙනෙක් හරි කියලා හරි මොනවා ආකාරයෙන් හරි ඒක හිතන නොකර ඉන්න. හිතන නොකර ඉන්න. එතකොට සම්මා ආජීව කියන චෛතසිකයේ ඒ සිත් වල යෙදෙන. එතකොට ඒවා තමයි අසාධාරණ සෝමන චෛතසික පහෙන් තුනක් තමයි සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ. ඊළඟට ඒවට කියනවා විරති චෛතසික කියලා. මොකද ඒ මිච්ඡා වාචාවෙන් විරමණය වෙලා ඉන්නේ. එනේ වැරදි වචන කතා නොකර ඉන්න විරමණයක් තියෙනවා. වැරදි ක්‍රියාවක් නොකර ඉන්න විරමණයක්. ඒ කියන්නේ ඒවත් කියනවා විරති චෛතසික කියලා. ඔය චෛතසික තුනද සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව කියන්නේ. ඊළඟට කියනවා අප්‍රමාණ චෛතසික දෙයක්. අප්‍රමාණ චෛතසික දෙයක් කියලා කියන්නේ කරුණා, මුදිතා කියන චෛතසික දෙක. කරුණා මේක අපි දන්නවා මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් වලට සතුටු වෙන ගතියක්. අනේ ඒකට හරි ගියා හරියන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේක තමයි මුදිතාව කියලා කියන්නේ. කෙනෙක්ගේ සතුට කෙනෙක්ගේ දියුණුවක් දැක්ලා සතුටු වෙන්න පුළුවන් එකක් ඇති වෙනකොට මුදිතාව වෙනවා. ඒ යාත්‍රාවේ. දැන් වක්කලා කියනවානේ තමන්ගේ දරුවෙකුට තමන්ගේ කෙනෙකුට එහෙම වෙනකොට අපේ මුදිතාව ඇති වෙනවා. ඒක ඇත්තටම මුදිතාවද ලෝභයද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. නමුත් වලින් අපිට එදිනදා අපි ආශ්‍රය කරන ආයක නැත්නම් අසල්වාසීන් කියන්නේ හොඳ දෙයක් වෙනවනම් ඒකන සතුට වෙන්න පුළුවන් සිතක් ඇති වෙනකොට එතන මුදිතාව කියන්නේ කියලා. ඒ වගේම කෙනෙකුට අනුතරකට පත් වෙලා ඉන්න කෙනෙකුට උදව් කරන්න ඕනේ කියලා යෙදෙන සිතක් තම එක කරුණාව යෙදෙන සිතක්. අපි සතෙකුට කරුණාවෙන් කැම වේලක් දෙන්න හරි මොන හරි කරුණාවක් අපි කරගෙන දෙයක් කරනවා නම් ඒක කරුණා කියන චෛතසිකයේ යෙදෙන සිතක්. එතකොට දැන් අපි කතා කරා සර්ව චිත් ප්‍රශ්න සමායි. එතන අපි කතා කරා සෝපන සාධාරණ කියලා 19ක්. ඊළඟට කතා කරා අසාධාරණ කියලා 5ක්. සාධාරණ චෛතසික තමයි සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා කියන පහ. මොකද 19යි 5යි 24යි. තවද එකක් තියෙනවා ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම කර්මඵල විශ්වාස කිරීම, ඒ වගේම ඊට වඩා එහා ගිය ප්‍රඥාවක් තියෙනවා මේ විදර්ශනා ඥාන, වෝචන ප්‍රාදී වශයෙන් යමක ගැන හිතව ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන කෙනෙකුට ඒ යෙදෙන ප්‍රඥාව. එතකොට ඔය 25 තමයි සෝබන චෛතසික කියලා කියන්නේ. එතකොට මේ සෝබන චෛතසික අපිට තේරෙනවා කුසල ධර්ම වෙනවා එක් අවස්ථාවක ඒ කුසල සිත් එක්ක යෙදෙනකොට විපාක සිත් එක්ක මේවා යෙදෙනකොට ඒවා අභ්‍යාසක ධර්ම බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අපි අභ්‍යාසක ධර්මයි කුසල ධර්මයි ඔන්න ඔතන වෙන් කරගන්නවා. ඊළඟට අපි අහලා තියෙනවා අහේතුක සිත් කියලා පස්සක්. අහේතුක සිත් කියලා කියන්නේ ඒ මේ අභිධර්මයේ හේතු කියලා කියනකොට අපි දන්නවා මොනවද අපි හේතු කියලා කියන්නේ අභිධර්මයේදී නිවන් තේමාත්මය අභිධර්මයේදී හේතු කියලා කියන්නේ ඔකේන අභිධර්මයේදී හේතු කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන තුන S6 ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ සමෝහ කියන හයර තමයි හේතු කියලා කියන්නේ. එතකොට අ හේතුක කියලා කියන්නේ හේතු සහිත හේතු යෙදෙන්නේ නැති එකම හේතුවක්වත් යෙදෙන්නේ නැති සිත් එක තමයි අ හේතුක සිත් කියලා කියන්නේ. ඒවා මූලික වශයෙන්ම බෙදනවා කොටස් තුනක්. ඒ තමයි අකුසල විපාක සිත් කොටස් ටිකක් තියෙනවා. සිත් තියෙනවා 7ක්. ඊළඟ කුසල විපාක සිත් තියෙනවා 8ක්. ඊළඟට තියෙනවා ක්‍රියාසිත් තුනක්. අපි ක්‍රියාසිත් තුන ගැන කලින් කතා කරා. එතකොට අ හේතුක අකුසල විපාක වලට තියෙන මෙන්න මේ වගේ ලයිස්ට් එකක් මතක තියාගන්න. උපේක්ෂා සහගත අකුසල මේ ඔක්කොම අකුසල සහගත කියන එක මොනින් යන්නේ වෙනවද? අකුසල සහගත, උපේක්ෂා සහගත චක්කු විඥාන සිත. අකුසල සහගත කියන්නේ අකුසල විපාක. අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත. අකුසල විපාක උපේක්ෂා සාගත සෝත විඥාන සිත. අකුසල විපාක උපේක්ෂා සාගත ධාන විඥාන සිත. අකුසල විපාක උපේක්ෂා සාගත ජීවහා විඥාන සිත. ඊළඟට අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥාන සිත් පහයි. ඒ කියන්නේ අසකන නාසය දිව කය කියනට ඒ පහ අකුසල විපාක. දුක්ඛ සහගත කාය විඥානය අන්තිමටදී පස් වෙනවා. ඊළඟට කියනවා අකුසල විපාක උපේක්ෂා සහගත සම්පතිච්ඡන සිත් අකුසල විපාක උපේක්ෂා සහගත සංසීවන සිත්. ඔන්න ඔය හත අකුසල විපාක සිත් හැටියට ලැබෙනවා. දැන් කෙනෙකුට උදාහරණයක් ඉදිරිය ගත්තාම අකමැති දෙයක් දකින්න හම්බෙනවා. සමහරවිට සතෙක්ගේ මලකුණක් වෙන්න පුළුවන්. නැත්නම් අසුචි ගොඩක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දකිනකොට ඒක ලැබෙන්නේ පෙර කරන අකුසලයක විපාකයක්. එතකොට ඒ චක්කු විඥාන ඇති වෙන්නේ අකුසල විපාක. ඒ වගේම අපිට ඇහෙනවා නම් කෙනෙක් අපිට බනිනවා. එහෙමත් නැත්නම් කෙනෙක් කාට හරි බනිනවා. එන්නේ අපිට අපි අකමැති දේ. ඒ වගේ දෙයක් ලැබෙන්නේ ඒ පෙර කරන ලද අකුසලයක විපාකයක්. එතකොට අකුසල සහගත සමාන අකුසල විපාක උපේක්ෂා සහගත කෝට විඥාන සිතෙන් තමයි අපි ඒක ඇහි අපිට ඒක ඇහෙන්නේ. ඒ වගේ මේ අකුසල විපාක ටිකක් තියෙනවා. අකුසල විපාක සම්පතිච්චන සිත කියලා කියන්නේ අරමුණු පිළිගැනීම වශයෙන්. ඒ කියන්නේ අකුසලයක විපාකයක් වශයෙන් ලැබිච්ච අරමුණක් පිළිගන්න අවස්ථාවේදී අපි කියන එකට අකුසල විපාක සම්පතිච්චන සිත කියලා උපේක්ෂා සහගත. ඒ වගේම සංසීරණ සිතින් අපි කරන්නේ කරනවා නෙවෙයි අත්‍තර මේක සිද්ධ වෙන්නේ අරමුණු විමසා බැලීම අකුසලයක් නිසා හටගත් ඉතන අරමුණක් අපිට ලැබුණා අරමුණක් එතකොට පහළ වුණා මේ අකුසල විපාක අපි හිතන චක්කු විඥාන සිත කියලා ඒකින් ඒ අරමුණ විමසා බලන සිත වෙනවා එතකොට අකුසල විපාක සංසීරණ සිත ඒ ආකාරයෙන් ගත්තම ඒ සිත් හතම අකුසල විපාක සිත් හතක් ඉනහර කුසල විපාක සිත් අටක් කියන. එතන විස්තර චක්කුසෝත ගාන දිවහා කියන හත උපේක්ෂා සාගතයි කුසල විපාකයි ඒ සිත් ටික. ඊළඟ කාය විඥානෙදී මොකද? කුසල විපාකයි සුඛ සාගතයි. එතන සුඛ සාගත කාය විඥානය කියනවා. දැන් කෙනෙක් ගිහිල්ලා අපි හිතමුකෝ සැප පහසු පුටුවක වාඩි වෙනවා කියලා. කායක දැනෙනවා හොඳ සැපයක්. ඒ සත්‍යයක් දැනනකොට ඒක දැනගන්න කාය විඥාන සිත් සුඛ සාගත කාය විඥාන සිත්. ඒක ඇත්තටම එයා කලින් කරන ලද මොකක් හරි කුසලයක් හින්දා මේ විපාකයක් හැටියට පහළ වෙච්ච සිතක් ඒක. ඒ ආකාරයට බලන්න. ඊළඟට උපේක්ෂා සාගත සම්පීර්ණ සිතුකුත් තියෙනවා අරමුණ සම්පදක්ෂණ සිතුකුත් තියෙනවා අරමුණ පිළිගැනීම විදිහට මේ කුසල විපාක අරමුණ පිළිගැනීම විදිහට ඒ වගේම සංසීරණ සිද්ධ වීමසා බැලීම හැටියට අපිට ඒ ලැබිච්ච කුසල විපාක හැටියට ලැබෙන සිතින් ගන්න අරමුණ විමසා බැලීමක් හැටියට පහළ සංසීරණ සිද්ධ කුසල විපාක සිත තව තියෙනවා සෝමනස්ස සාගත සංසීරණ සිත කියලා. සෝමනස්ස සාගත සංසීරණ සිත කියන එක ගොස්කල හඳුන්වනවා ඉතාමත්ම සෞම්‍ය ඉතාමත්ම උත්කෘෂ්ඨ දර්ශන දැක්සම්. උදාහරණයක් ලෙසනම් ගන්න හුඟාක් කියලාද බුදුරජාණන් වහන්සේ දැක්ක වෙලාවේ දැන් චක්කු විඥානය ඇති වෙලා ඊට පස්සේ සම්පතිච්චන ඇති වුණාට පස්සේ එන්නේ සෝමනස්ස සාගත සම්පීර්ණස්සක්. ඒකේ ඒ අදහස විපාකයක් හැටියට විමසෙන්නේම සෝමනස්ස සාගත ගතියෙන් තමයි විමසන්නේ කියන්නේ. ඒක විපාක සිත්තක් නම් ඒක සෝමනස්ස සාගත කියලා. එතකොට එතන සිත් අටක් තියෙනවා. ඒ විපාක සිත් එතන කුසල විපාක සිත් අටක් තියෙනවා. අකුසල විපාක සිත් හතයි කුසල විපාක සිත් අටයි. එතකොට අපි දැන් විපාක කියලා කියන්නේ ඒක විපාක අභ්‍යාසක වෙනවා ඒ 15. ඒකට ඒ වගේ දෙන චෛතසික ඒ ආකාරයෙන්ම අභ්‍යාසක වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි දැනගන්න ඕනේ මොනවද මේ කුසල ධර්ම කියන්නේ මොනවද අකුසල ධර්ම කියන්නේ මොනවද අභ්‍යාසක ධර්ම කියලා කියන්නේ. එතකොට අපි විපාක සිත් 6ක් කියලා කිව්වා. විපාක සිත් 36 කියනකොට ඔය අහේතුක ගොඩේ තියෙන සිත් 15ක් කර අපි කියන්නේ අකුසල විපාක සිත් 7යි කුසල විපාක සිත් 8යි දැන් සාකච්ඡා කරපු ඒ සිත් 15යි ඊළඟට තියෙනවා කුසල විපාක සිත් අපි කියවනේ කාමාවචර කුසලයක් කරන ඉතින් විපාක සිත් 8කුත් ඒ anu රූපෝ තියෙනවා කියලා ඒ සිත් 8යි ඊළඟට තියෙනවා රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන වඩනකොට විපාක සිත් කියන රූපී ධ්‍යාන වඩනකොට 5ක් අරෝපී ධ්‍යාන වඩනකොට ආකාසාවන් ඡායතන විපාක සිත ආදී වශයෙන් 4ක් ඒකට මේ නවයක් තියෙනවා. ඊළඟට මාර්ගසිත ඵලසිත ගත්තාම ඵලසිත කියන කොටස් හතරක් තියෙනවා. සෝතාපට්ටි ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත කියන සිත් හතර ගත්තාම 15යි හේතු කොටස්, කුසල විපාක 8යි, මහග්ගත කියන්නේ රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන විපාක ගත්තාම 9යි, ඵලසිත හතරයි ගත්තාම 36ක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ කියනකොට විපාක සිත් 36 කියනවා. මම ඔය ටික ගන්න වෙනවා අභ්‍යාසක ධර්ම හැටියට. ඊළඟට ක්‍රියා සිත් 20 ගැන කතා කරා අභ්‍යාසකයි කියලා. ඒ ක්‍රියා සිත් 20 තමයි අපි ගන්නවා කාමාවචර ක්‍රියා සිත් 8යි. රහතන් වහන්සේ කෙනෙක් යම් කිසි සාමාන්‍ය කෙනෙක් කුසලයක් කරනවා වගේම දෙයක් බුදුන් වැඩීමක් ධර්ම දේශනයක් ඒ වගේ කාටයි පකාර වීමක් වගේ මොනවා හරි දෙයක් කරොත් ඉක්ියා වලට වෙන්නේ එතන තමයි අර කුසල් කාමාවචර කුසාසිත නමින්ම තියෙන ක්‍රියාසිත 8. ඒ ක්‍රියාසිත 8යි ඊළඟට කියනවානේ රූපී ධ්‍යාන වඩනවා රහතන් වහන්සේ එතන ක්‍රියාසිත 5ක් පාල වෙනවානේ. ඒ වගේම අරූපී ධ්‍යාන වඩනවා නම් එතන සිත් 4ක් පාල වෙනවානේ. ඒකට 8යි 5යි 13යි 4යි 17යි. ඊටවත් අපි කිව්වා අර අහේතුක සිද්දේ ක්‍රියාසිත තුනක් තියෙනවා කියලා. මොනවද? උපේක්ෂාගත පංචද්වාර ආවර්ජන සිත, උපේක්ෂාගත මනෝද්වාර ආවර්ජන සිත, සෝමනසගත හසුත උත්පාද සිත. මේ තුන එක තුන මේ 17ට 20ක්. එතකොට ඒ ක්‍රියාසිත 20යි. ඒ ක්‍රියාසිත 20ම අව්‍යාකටයි. ඉතින් ඔය ටික තමයි අව්‍යාකට ධර්ම හැටියට සඳහන් වෙන්නේ. ඊළඟට තියෙනවා මේ රූප. රූප කොටස දැන් රූපයක් ගත්තාම ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙමෙයි. එතන සම්පූර්ණයෙන්ම කුසල වලින් උත්තර අකුසල වලින් උත්තර දෙයක් තමයි රූප කියලා කියන්නේ. එහෙමනම් අපි දන්නවා අපි රූපේ මූලික වශයෙන් කොටස් 28කට බෙදලා ඉගෙන ගන්නවා. එතකොට ඒ කොටස් 28ම අභ්‍යාසක ධර්ම වෙනවා. ඉතින් ඔය ටික ගත්තාම එතකොට විපාක 36ක්, ක්‍රියා 37ක්, ඒ වගේම ඒ සිත්තල වෙන චෛතසික ටික, ඊළඟට රූප 28ක් ගත්තාම ඒ සියලු ටිකම අභ්‍යාසක ධර්ම හැටියට සඳහන් වෙන. ඒ වගේම සාමාන්‍යයෙන් මතක් කරා නිර්වාණ ධාතුව ගන්නවා. නිර්වාණ ධාතුව කුසලයක් හෝ අකුසලයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිර්වාණ ධාතුව අභ්‍යාසක ධර්මයක් හැටියට සඳහන් කරනවා. ඉතින් මම හිතනවා අපි අද සෑහෙන වෙලාවක් අරගෙන මේ විශේෂයෙන්ම මේ මොනවද කුසල ධර්ම කියන්නේ මොනවද, අකුසල ධර්ම කියන්නේ මොනවද, අභ්‍යාසක ධර්ම කියන්නේ මොනවද කියන එක ගැන සාකච්ඡාවක් කරා. ඒ වගේම අපි 89 මතක් කරගත්තා. කොයි විදිහද මතක් කරගත්තේ? අකුසල සිද්ධා 4ක් තමයි, අකුසල සිද්ධ 12යි, ඊළඟට අහේතුක සිද්ධා 8යි, ඊළඟට කාමාවචර මහා කුසල සිත් 8යි, මහා විපාක සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, ඊළඟට රූපාවචර කුසල සිත් 5යි, විපාක සිත් 5යි, ක්‍රියා සිත් 5යි, ඒ වගේම අරූපාවචර කුසල සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි, ඊළඟට ලෝකෝත්තර සිත් 8යි ඔක්කොම ගත්තාම සිත් 89ක් සිත් 8ක් මතක් කරගන්න. ඊළඟට අපි මතක් කරගත්තා අකුසල චෛතසිකයෝ තියෙනවා 14ක් කියලා. ඒ පිට අපි මතක් කරගත්තා ලෝභ නේ, අපි කිව්ව අකුසල සාධාරණ හතරක්, ඒ කියන්නේ මෝහ චතුෂ්කය කියලා. ඊළඟට ලෝභ විශේෂ කියලා තුනක් ගැන කතා කරා. ඊට පස්සේ අපි කිව්ව දෝෂ චතුෂ්කය කියලා හතරක් ගැන කතා කරා. ඊට පස්සේ තීන නිද්ද විචිකිච්ඡා කියන ටික ගැන කතා කරා 14ක් හැටියට. ඊළඟ සෝබන චෛතසික ගැන අපි කතා කරා. එතන්නේ සෝබන සාධාරණ කියලා කියච්චික 19ක් කතා කරා. ඊට පස්සේ අසාධාරණ කියලා, කියන්නේ සමස්තාන සෝබන පිටක නොයදෙන ධර්ම, එතන ඉඳලා හෙට්ලා යෙදෙන්නේ ඉතින් මේකේ වෙන්නේ. ඒක අපි කතා කරා විරති චෛතසික තුනක්, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැටියට. ඊළඟට කරුණා මුදිතා කියන එක අප්‍රමාණ චෛතසික යුගලේ සිට අප්‍රමාණ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි තරමට මේ කරුණාවත් මුදිතාවත් වඩන්න පුළුවන් නිසා ඒකට කියනවා අප්‍රමාණ චෛතසික කියලා. ඊළඟට අපි ප්‍රඥා චෛතසිකත් එක්ක තමයි චෛතසික 25 සෝබන චෛතසික හැටියට නම් කරා. මෙතනදී එකක් මතක තියාගන්න ඕනේ, අපි දන්නවා සෑම සිතකම පහළ වෙනවා චෛත්‍යික ධර්මයන් හතරක්. ඒවට අපි කියනවා සර්ව චිත්ත සාධාරණ චෛත්‍යික කියලා. ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකද්දට ජීවිත ඉන්ද්‍රිය මානසිකාර කියන හතර. ඒ හතරයි ඊළඟට කියනවා ප්‍රතිවිගත චෛත්‍යික කියලා කොටසක් අපි දන්නවා. විචක්ක විචාර අදිමොක්ක තීති ඡන්ද සමහත් විචක්ක විචාර අදිමොක්ක විරිය තීති ඡන්ද කියන හය. ඒ හයයි අර අපි කලින් කතා කරපු සර්වචිත්ත සාධාරණ චෛතසික හතයි දෙක එකතු කරලා අපි කියනවා අන්‍ය සමාන චෛතසික 13. මම ඇයි මේක අන්‍ය සමාන කියලා කියන්නේ? අන්‍ය සමාන කියලා කියන්නේ වෙන දෙයකට සමානයි කියන අර්ථය. ඒක තේරුම තමයි කුසල තමයි. අකුසලයක් කරනකොට ඒ චෛත්‍යික 13ෙන් මොනවා මොනවා හරි යෙදෙනවා. අරහතන අනිවාර්යෙන්ම යෙදෙනවා. සර්වචිත්ත සාධාරණ චෛත්‍යික. දැන් ප්‍රතිමක චෛත්‍යික කෙරෙමුත් කොටසක් යෙදෙනවා නම් ඒ සම්පූර්ණ කොටස යෙදෙන ආකාරය අනුව අපි ඒව හඳුනනවා අකුසල චෛත්‍යික. ඒ කියන්නේ අකුසල ධර්මයන් එක යෙදෙනකොට ඒ අනිය සමාන චෛත්‍යික අකුසල චෛත්‍යික හැටියට හඳුන්වනවා. නැන්ද කුසල ධර්මයන් එක යෙදෙනකොට ඒ චෛත්‍යික කුසල චෛත්‍යික හැටියට නම් කරනවා. ඊළඟට අභ්‍යාසක එක යෙදෙනකොට ඒ චෛත්‍යික 13 ඒවා අපි අභ්‍යාසක ධර්ම හැටියට සැලකනවා. ඒකත් මතක තියාගන්න වෙනවා. මේ අනිය සමාන කියන වචනේ මේක තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි කුසල අකුසල අභ්‍යාසක කියන ධර්මයන් ටික හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉදිරියට සාකච්ඡා කරනකොට අපි පුරිමා පුරිමා අභ්‍යාසක ධර්ම කියලා ගන්න. පච්චේන පච්චය. මුලින් පෙර තියෙන අභ්‍යාසක ධර්මයන් පසුව තියෙන අභ්‍යාසක ධර්මයකට උපනිෂ්ඨේ පස්සෙන් පස්සේ වෙනවා කියනකොට එතකොට දැන් අපි දන්නවා මොනවද මේ අභ්‍යාකාර ධර්ම කියලා කියන්නේ කියලා. එතකොට අපි හිතුවෙත් එහෙම රහතන් වහන්සේ කෙනෙක් රුවන් වෙලිසෑයේ දැකලා රුවන් වෙලිසෑයේ කියන්නේ අභ්‍යාකෘත ධර්මයක්. එතකොට එතෙන්දී වන්දනාවක් එහෙම ඇති වෙන්නේ ක්‍රියාසිත. ඒකත් අභ්‍යාකෘත ධර්මයක්. එතකොට අර නැත්තම් කලින් කරපු භාවනාවක් මතක් කරගෙන යමතේ භාවනාවක් කරන්න ගියොත් එහෙම ඒ සියලුම දේවල් අභ්‍යාසක ධර්ම රහතන් වහන්සේට නම් අභ්‍යාසක ධර්ම හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අභ්‍යාසක ධර්ම හැටියට නිසම සඳහන් කරේ ඊයේ සාකච්ඡාවේදී රහතන් වහන්සේගේ ක්‍රියාසිද්ධිකඳව තමයි ඊයේ සඳහන් කරේ. ඉතින් මම හිතනවා අද දීර්ඝ වෙලාවක් සාකච්ඡා කරපු හින්දා මම දරුවත් මහත්මයාට යමෙන්න යමක් කියන්න තියෙනවා නම් ඒවා පවත්ම මහත් ප්‍රශ්න තියෙනවා නම් ඒකත් කෙටින් හෝ හොඳයි. හොඳයි ජයන්ත මහත්තයා. ඔව් ඇත්තටම මේ දීර්ඝ වශයෙන් ඔබතුමා අපිට සියලු දේවල් පැහැදිලි කළා. අපිට ඇත්තටම මේ අපි මම හිතනවා සාකච්ඡාවකට එන්න අද වැඩි ප්‍රවසාද ගන්න බැරි වුණ නිසා ලබන සතියේදී බස්වන්දට පෙර අපිට අවස්ථාවක් තියෙනවා මේ අඟහරුවාදව බදාදා දවසේ මම ජයන්ත මහත්තයත් කතා කරගන්න මේක මේ ගැලපෙන විදිහට දවසක් යොදා ගන්න මේ මේකේ සාකච්ඡාවකට එන්න මෙන්න කියලා මම හිතනවා ඒක හොඳයි කියලා. මොකද ඔබතුමා ඉතාමත්ම ලස්සනට අද පැහැදිලි කරලා දුන්නා මේක. ඉතින් අර මට හිතනවා මට නම් අන්තිම වෙනකොට චුට්ටක් පැහැදිලි කිරීම සරලත්වයේ එහෙම තිබුණා. නමුත් අර මේ පොඩ්ඩක් වැඩි වුණා. මම නෝට්ස් අරගෙන හදනවා කියලා. නමුත් අන්තිම වෙනකොට ප්‍රමාණ වැඩි ඉස්සරහට වුණා. ඉතින් ඒ නිසා මේ මම හිතනවා නැවත හොඳයි ලබන සතියේදී සාකච්ඡාවක් කෙරෙහි ඉදිරියට යනවා නම් ටිකක් අර ඔබතුමා අන්තිමට ගිනව වගේ ටිකක් උදාහරණත් අරගෙන කොහොමද වෙන්නේ කියලා වැඩිපුර අනිත්‍යත් කතා කරන විදිහට අපි ලබන සතියේ මේ කොටසම කරොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. යන්න මහත්මයා මේ ඒ කියන්නේ කරන්න කියලා නෙමෙයි අපි වට ඕනනම් දැන් පුළුවන් මෙතන ඉන්න බොහොම ටික දෙනා ඉන්නේ. අපි ඔක්කොම හිතවත් නැති ඉන්නේ. වට ඕන නැයි ගැටිට කියන්න පුළුවන් මෙන්න මේ මේ කොටස ඔකටිය බලලා මේ මේ දේශනාව නැවත අහලා ඇවිල්ලා කතා කරන්න මතක් කරන්න කියලා. මොකද එහෙම නැත්නම් ඔබතුම කලින් කිව්වා වගේ අමතක වෙනවා. මේ මතකේ තියෙන්නේ මේ ඔක්කොම කියනකොට තේරුණාට මතකේ තියෙන්නේ දෙන්න මම මට නම් ගැලපෙන්නේ මේ විදිහට මේ මම මේ කොටස පොඩ්ඩක් බලනවා කියලා එල්ල කතා කරන කතාව හිතුවම සි බලන්න වෙනවනේ. එහෙම දුන්නොත් සමහරවිට එහෙම පුළුවන් වෙයි කියලා. යෝජනාවක් විතරයි යන්න තුවාද මම දැන් ඔබතුමා උගල හිතන්නේ. ඉතින් මේ සිද්ධ වුණාට මේ නම් වලින් පරිහරණය වෙන්නේ නැති නිසා අපිට මම හිතනවා මම ඔබතුමා කැමති නම් මේ මෙතන ඉන්න කට්ටියට ඔයාලට පුළුවන් වරු හොඟ අවබෝධය තියෙන ඉඳ මේකේ කොටස් වශයෙන් නිකලගෙන ඔබතුමා උදානගිරිය ප්‍රසන්න මහත්තය වෙන මේ ටික මම ප්‍රසන්න ගියා කියන විශ්ලම් පේන ඉඳ මේ ටික ඔයා පොඩ්ඩක් බලාගෙන ඉඳලා අංගරොද්ද පොඩ්ඩක් අපිට ඒක කතා කරමු. එතකොට ඒක එයාට කරන උදව්වක් නෙවෙයි. එතකොට එයා ඒක අහනවා. නේ? ඒ වගේ කැමති නම් එහෙම කරන්න කියලා යන කරනවා. ඉතින් එහෙම නැත්නම් ඉතින් සුපුරුදු විදිහට මම මේක අහලා ඔයත් එක්ක නවල ප්‍රශ්න කතා කරගෙන යන්න පුළුවන්. මම හිතන දරොත්මත් එහෙම කරමු. අපි දැන් කියන්නේ දරොත් මහත්තයා ප්‍රශ්න විදිහට අහන්න අපි එකිනෙකාට උදව් කරගෙන උත්තර හොයාගෙන යමු. ඔව් එහෙමනම් අපි දෙන්න පස්සේ කතා කරමු. අගහරු ආදද බදාදද කියලා ඒ තීරණය මට ස්වාමීන් ගෞරවනිසාර මහත්තයා හැරමිට කරගන්න පුළුවන් වෙයි. මොකද අංගරවද දිනේ නේකොට ෆ්‍රී කෝකලගේ මහත් අංගරව දෙන්නේ මේ සතියේ. ඒ නිසා මේ අස්තමේ මේ පාලි පාඩම නැවතරක් මම අංගරවද දාගත්ත ස්වාමීන් වහන්සේත් එක්ක අතක් බදාද දවසේ අපේ විතරක් ස්වාමීන් වහන්සේ වැඩම කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔය එක තාද මේක මම උදේවල් කියනකොට ඊට කොද කියනකොට ඒ සත්‍ය තිබුණා පදයි දැනගත්තේ කෝකලගේ මහත් නැහැ කියලා යනුව අර ඕන්න බුදුරජාණන් වහන්සේ තමයි අංගරවද කියගෙන බදාදර වර මේක මේ දවසේ වෙන කරගන්න පුළුවන්. ලබසතිපා යවන්නම තියෙන විදිහට මොකද තියෙන්නේ නැරලා මේ අංගරවද ඔබතුමාලා ආවට පස්සේ නැවතත් අපි මේ කොටස ගියාම විතර අංගරවද අපි ඕනක් මේක පොඩ්ඩක් කතා කරගන්න බලමු අපිට. ඒකෝර දැන් අ ලෝභ මූල සිත් අට ක්‍රියාත්මක වෙනකොට යම් කිසි කෙනෙකුට නේ අකුසල් සිත් කියන්නේ ලෝභ මූල සිත් නෙවෙයි අකුසල් සිත් 12ම ගත්තොත් එහෙම ඒ අකුසල් සිත් 12 ක්‍රියාත්මක වෙලා ඒ ලැබෙන ජීවිතේ මොකද ඊට පස්සේ ඒ ජීවිතෙන් පස්සෙ ලැබෙන ප්‍රතිසන්දිය ඒ දුගතියක්මද ලැබෙන්නේ. එහෙම දවස් මාත්මේ අපි සාමාන්‍යයෙන් ගත්තාම හැමෝම කුසල කරන අකුසල කරන විශේෂම අපි ඉදින්දා දිස්ති ගත්තාම කුසල කියන එක අවලමේ කරන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඔක වෙන්නේ හරි මයික්‍රෝ සම්පූර්ණ කරන්නේ ආ සමයි මගේ මම මේ මා ජයන්ත මහත්මයා සමයි මගේ මම මේ ප්‍රශ්නේ මොකද දන්නේ ඔබතුමාට මම හිතන්නේ යොදා ගන්නවා ඇති අර මේ චාට් එකක් අපිට හදලා දීලා තිබුණානේ කවුද මහත්මේ දීපගතකෝද මේ මන්දල මංගල ඉතින් අපේ ඉන්ටවුට් එක මන්දල මේ කවුද හදුවේ කියලා ඔයගොල්ලෝත් ඒක ඇති මේ ඒක තීන ඈ එදන්ත සම්පත් මාත් වෙන්නේ තියෙනදී මන්දනේ කොහමද ඒක තියෙන චේතනාවට ලැබෙන විපාක භවංගේ කියලා කොළම එකක් තියෙනවනේ නේද? ඔබතුමාගවත් ඒක ඇති කියලා විශ්වාස කරනවා. මොකද ඒක කවුරුත් කල හැමෝම වතිබ්බා. එතකොට ඒ අකුසල් සිත් 12 හැටියට ඇරෝ එකක් ගන්නෙම පෙන්නනවා දුගති ඒ අකුසල විපාක සිත් අට, එහෙම නැත්නම් අහේසුක කුසල විපාක සිත් අට ඒ ඔක්කොම ඇති වෙන්නේ දුගති අහේසුක තත්වයක කියලා. ඒ චේතනාවල් ලැබෙන විපාක භවංගේ. හොඳව නේද ඔතනට මොකක්ද කියන්නේ? චිත්තචෛතසික ධර්මපත්තෙන් උපදින රූප. උපදින රූප. 18VVE.1.0 ගේ නම්බර් එකක් තියෙනවා ඒකේ. නෑ ඒක මං ගාව නෑ. ඒක කියන්නේ මොකද්ද? ඒ මෙතන ඔව් නෑ ඒක අර ඉතලයක් දාගෙන පෙන්නුම් කරන අකුසල් සිත් 12න් ඇතින චේතනාවක් ලැබෙන විපාකය කියන එක දුගති හේතුක කියලා. ඒක හරියටම තමයි හැබැයි එහෙම වෙන්නේ අවසානයේ කියන්නේ චුතිසිත එන කියන්නේ අපි හිතන්නේ මේ අපේ චුතිය සිද්ධ වෙනකොට චිත්ත විචයක් එනවානේ. ඒකට ඒ වගේ දෙයක් අරමුණේ. එහෙම වුණොත් තමයි ඒක වෙන්නේ. එහෙම නැත්නම් අපි කවලමේ කුසල් අකුසල් කරනකොට වෙන අවසානයේ මත වෙන්නේ ගර්භ කර්ම. කරුස්තම කියන්නේ කණිවාරයෙන් මතය. ඒක අපි දැන් මේ ප්‍රශ්නේ මෙහෙම තියාගමු. මම මේ කොළඹක තේරුම් ගන්න උත්සාහ කරන නිසා පොද උතුමා කියාගෙන දැන් ටික අපි කලින් කතා කරලා තියෙනවා. එතකොට මේ එහෙනම් අපි දැන් හිතුවොත් මේ කිව්වා ඔය චිත්තයෙන් එකක් අවසාන සිටි හැටියට චුතිසිත වියවොත් ප්‍රතිසන්දි හැටියට ලැබෙන තැන වෙන්න ඕනේ මේ කියන්නේ එහෙමනම් නේද? අනේ ඒක එහෙම තමයි ඔක වෙන්නේ. ඔව්. එතකොට එහෙමනම් අපිට අපි අපිට මේ මරණ අවස්ථාවේදී අපල් ගෙඩියක් කකා හිටුවෙක මතක් වුණා නම්, එහෙම නැත්නම් අපල් ගෙඩියක් මතක් වුණා නම්, එහෙම නැත්නම් දුවෙක් මතක් වුණා නම්, එදා නේද විශේෂයක් එක මතක් වුණා නම්, ගේ මතක් වුණා නම් නේද මොකක් හරි ඕනම දෙයක් සෝමනත් සාගත ඕන දෙයක් ඒ වගේ මතක් වුණොත් පොඩි සෝමනත් සාගත සසංකාරික වසංකාරික සිතක් ඇති වුණා නම් කිසියම් දෙයක් ලෙඩට ලෙඩ කෙරේ තමාටම ලෙඩකින් මේ බොහෝ විට මැරෙන්නේ. ඒ කියන්නේ ලෙඩේ පිළිබඳව කිසියම් දුකක් සහගත මනසක් නම් ඇති උනේ තමන්ගේ මාවත දුගති කියන එක තමයි මේ අභිධර්මානුකූලව කියන්නේ නේද? ඒවා අකමැතිුණත් කැමතිුණත් දැන් පිළිගමු අපි. සමහර අය අකමැතිව පිළිගන්න ඕම කිව්වට මට එහෙම වෙන්නේ නැහැ කියලා හිතන්න කැමති කවුරුත් නේද? ඔහොම කිව්වට මට වෙන්නේ නැහැ ඕම මම උගක් උසල් කරලා තියෙනවා කියලා හිතන්න කැමති. නමුත් අභිධර්මානුකූලව දැන් ඒක පෙන්වන්න කරන අවසාන මොහොතේදී තමන්ට තමන්ගේම දෙදේට හරි අකමැත්තක් නම් එන්නේ තමන්ට උරුම වෙන්නේ දුගති කියන එක කියනවා. ඒක තමයි ඒවත් තමයි මහේදා බුදුහාමුදුරෝ දේශනා කිවරණී පුත්‍ර ගත්ත ප්‍රමාණයක් තමයි සුගති යන්නේ කියලා. පස්සේ ආපෝ කරපු කුසල් දින්ද නැවත ඉතිහාස කටි කාලෙකින් එනවා වෙන්න පුළුවන් අර කවුද මල්ලිකා විසවාගේ. නමුත් මූලික වශයෙන් තියෙන එතන කියන එක එහෙම මේ අනුවක් පේනවා කියලා හිතනවා. ඊගොඩ ජයන්ත මහත්තයා ඒකම අනිත් පැත්තට මේ කාමාවචර කුසල් සිත් අටක් තියෙනවානේ කිව්වන්නේ. දැන් ඔබතුමා කියලා දුන්න අපිට මහා කුසල් සිත් අටට ඒ සිත් අතින් එකකින් නංචුතස් චුති සිතක් ඇතුනේ. එයාට මාව දෙකක් විවෘත වෙනවා නේද? ඒ දෙක ගැන පොඩ්ඩක් ඔබතුමා මතක් කරලා දෙන්න පුළුවන්ද? මම ඕන අමතක නම් මම පොඩ්ඩක් කියවල. ඔය ඒක දිවි හේතුක බිමක් භූමියක් උපදිනවා කියලා කියනවා නේද? ද්වි හේතුක ඒ කියන්නේ ඒ කාමචර කුසල සිතෙන් එක කොයා යන්න පුළුවන් සුගති ආහේතුක සුගති දයන් පුළුවන්. එහෙම නැත්නම් සුගති ත්‍රි හේතුක හෝ සුගති ද්වි හේතුක පැත්තට යන්න පුළුවන් කියලා කියනවා. ඒක කියන්නේ මේ සුගති වෙලා ඇවිල්ලා ලබන ප්‍රතිසන්දිය තමයි මේ දුර්වල විපා ඒ කියන්නේ විපාකයේ සුගති උපදින්න උදව් කරනවා. නමුත් අහේතුක කියලා කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න බැරුව ඒ කියන්නේ ගොඩකලවට ජාති අංග ජාති බිහිවි ඒ වගේ සත්‍යයකින් ආබාධිත සත්‍යයකින් මේ ධර්මය අවබෝධ කරගරි සත්‍යයකින් ඇති වෙනවා කියන එක තමයි මූලික වශයෙන් කියන්නේ. දැන් විහෙතුක කියන තැන විහෙතුක කුසලයක් කියලා කියන්නේ අර ප්‍රඥාව නොයිදිච්ච කුසලයක්. යම් කෙනෙකුට අවසාන සිටුවේ වරපෝට ඇවිල්ලා ඒ ආසත්තන්දියක් ලබනකොට ප්‍රඥාවෙන් තොරව ඒ ගැන වූ නිසා ඒ විදිහට ප්‍රඥාවෙන් තොරව තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ප්‍රඥාවෙන් තොරව කියන්නේ අර මේ මොළේ නැහැ කියන එක නෙවෙයි. නමුත් මේ ධර්ම අවබෝධ කිරීම සඳහා වැඩි වෙහසක් ගන්න වෙනවා. ඒ වගේ සත්‍යයක් තමයි ඇති වෙන්නේ. අර ධර්ම අවබෝධ කරගැනීමේ යම්කිසි අපහසුතාවක් තියෙනවා. ඒ අර ඒක තමයි පෙර පින් නැති බව කියන එක මංගල සූත්‍රයේ ඉදිරියට තියෙන්නේ කියලා තම අවස්ථාවෙන් අපි කළා පෙන්නනවා. පෙරවන් සරණයි. ඔව් මොහොම්බෙන් එතකොට ඉතින් ඒ ඔස්සේ මම අනිත්‍යාරින් ටිකක් කෙලින් මොගේ තේරෙනවා රූපාවචර කුසල්සිත පහ ඇතුව නම් ඉතින් චුතිය ඇති වෙන්නේ ප්‍රතිසන්දිය කොහෙද ඇති වෙන්නේ අනිවාර්යෙන් ඒක අනුරූප වෙච්ච ප්‍රශ්නලේ කොට තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ කියන තමයි ඒතරේ රූපාවචර කුසල්සිත පහේ හැටියට ඉතින් රූපාවචර විපාකසිත පහද ඒ ඇති වෙන්නේ සුගති ත්‍රි හේතුක නේද කියලා අපි කියන්නේ සුගති ත්‍රි හේතුක ඒ සිත්තර ප්‍රඥාව යෙදෙනවා ඒකෙන් අනිවාර්යෙන්ම භක්ම ලෝකවල තිබෙනකොට ප්‍රඥාව සහිතව ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තමයි එතන විස්තර කරලා තියෙන්නේ හොඳයි ඊගොල්ලන් අන්තිම එක ඒ වගේම අරූපාවචර කුසල්සිත හතරෙන් ප්‍රතිසතිය සිද්ධ වුණොත් එතකොටත් ඇති වෙන්නේ ඒ අර කලින් විදිහටමද එහෙමයි අරූපාවචර ධ්‍යාන වලදී කියන්නේ ඒකෙන් නොපෙරිකි කල්ලිකෝ ඒකේ ප්‍රතිපල හැටියට අරූපී ඒකේ අදාළ වූ අරූපී කලවල ප්‍රතිසන්දිය ලබනවා. ඒක එතනත් විශේෂිත ප්‍රතිසන්දියක් තමයි ලබන්නේ. සුගති ත්‍රි හේතුක නේද? ඔව් හොඳයි. යන්දවද මොම්බින් යන්දවද ඇතරම අසීම හරිම වැදගත්. ඉතමත් මනරම් විදියට ඔබතුමා අපිට කියලා දුන්නා. දැන් ඉතින් ඒක අපිට මේකත් එහා ඉල්ලන්න දෙයක් නැහැ. මොකද ස්වයං වාචය හොඳින්ම කියලා දුන්නා. දැන් ඔයා තවත් හොඳට පැහැදිලි කරලා දුන්නා. දැන් අපිට පොඩි කාර්යයක් තියෙනවා. නැත්නම් ඉතින් අපි අදවල් කිව්වා වගේ වයස්ක ඇයට මේක තත්ත්වයක් ගලවමුද වෙනවා. ඒ නිසා මේක චුට්ටක් අවශ්‍යයක් අහලා එහම පොඩ්ඩක් ලියාගෙන කළා. මොකක් හරි තමන්ට ගැළපෙන විදියට මේක පොඩ්ඩක් යොදාගත්තොත් මතකේ පොඩ්ඩක් තියාගෙන ඉතින් මට ගැළපෙන විදිය තමයි එක පොඩි නෝට් එකක් ගහගෙන එක ආයෙල කතා කරන එක එක ප්‍රශ්න හැටියට උත්තර හැටියට මොකක් කරු විදියට අපි එන ලබන සතියේ අඟහරුවාද විතර ඒ දේ බලමු ඈ එහෙමනම් අද සාකච්ඡා නිමා කරමු මම නිලන්ති මහත්මියට ආරාධනා කරන නිලන්ති මහත්මිය ඔබතුමීට මම යෝජනා කරන අද සාකච්ඡාව නිමා කරන්න ජයන්ත මහත්මිය ඔබතුමාට මම කියන්න තියෙනවා ඉතින් ඉස්සෙල්ලා නැදවත් මාත්‍ය ඔබතුමා කිව්වේ හරියටම හරි මේ නිතර නිතර පරිහරණය කරනවා කියන්නේ අත්‍යවම පොතපත බලන අවස්ථාවට මතක් කර ගැනීම. හැබැයි මේවා එදිනෙදා ජීවිතේ යොදා ගන්න පුළුවන් මේ අපි චිත්තානුපස්සනාව කියන තැනවලින් පවා අත්‍යවම අපි චිත්තන්නේ මේ ලෝක චිත්තයක් ඇති වෙනවා කියලා හිතනකොට මේවා ටික ටික මතක් වෙනවා. ඉතින් ඒක අර තමන්ගේ ධාරණ ශක්තියක් තමයි නිතර නිතර භාවිතය අනුව ඒවා මතක් වෙන හින්දා මම හිතනවා මේ ධර්ම වාක්‍ය චිත්තෙත් අපිට ධර්මයේ දකින්න අවස්ථාවක් ලැබෙනවා කියලා. සිරස්නේ එනම් නිරන්තර මහත්මිය ඔබට මේ දේම වෙන්නම් අද සාකච්ඡාව නිමා කරන්න. සිරිම කල්‍යාණ මිත්‍යයන් පෙරන් සර්මයි. ජයන්ත මහත්මිය අපිට අද අභ්‍යාසක ධර්ම ගැන කියලා දුන්නා. ඒකට බොහොම තින් මහත්මිය ඇත්තටම අපි එකෙන් හොවා සදාගත්තා. ක්‍රියාසිත විපාකසිත සේවා ලක්ෂණ පැහැදිලි කරලා දුන්නා අපි ධර්මානුකූලව. අපි දැහැනකට සම්බදනා වගේ ඒවා ඔක්කොම අදට අහගෙන හිටියා. දෙවියන් වහන්සේ මහත්තයා ප්‍රාර්ථනා කරන්නා වූ ඒ ඔබතුමාට මාර්ග අෂ්ටාංග ආර්ය පුද්ගල භාවයට පත් වීමට මේ මාර්ග අපිට පැහැදිලි කරලා දුන්නා වගේ මාර්ග සිතක්ම පහළ වී ඒ වහවහ ඒවා අවබෝධ කරගෙන නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න නිවන් පූර්ණයේ පිළිමට හැකේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයන්ත මහත්තයාට මේ දේවල් කියලා දුන්නේ ගුරුවරයන් වහන්සේලාටවත් අපි මේ සිල්පදින් අනුමෝදන් කරමු. සමල්ලේ කියලා දුන්න පැහැදිලි බව නිසා තමයි මහත්තයලත් අපිට මේවා තව තවත් පැහැදිලි කරලා දෙන්නේ. ඒකට බොහෝමකින් ඉතින් ඒ වගේම ඔබතුමාලගේ පෞල්ලල උදේවිදේ තුන්කත් නිරෝගීව ලැබේවා. ඒ වගේම විශේෂම අපේ දනුවත් මහත්තයාට නිරෝගීව ලැබේවා කියලා මම සාහදවතුන් ප්‍රාර්ථනා කරනවා. ඒකමා තමයි මේ ඔක්කොම රැකගෙන මේව කරගෙන යන්නේ. ඔබතුමාට නිදුක් නිරෝගීව ලැබේවා. අපිත් එක්කම තව බොහෝ කාලයක් මේ ධර්ම කටයුතු ලැබීමට හැකේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලුම කල්යාණ මිත්‍රයන්ට මාර්ග සිත් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිරුවන් සරණයි. සාදු සාදු සාදු. සිරුවන් සරණයි. හොඳයි. එමුණ හැමදාම සිරුවන් සරණයි. සිරුවන් සරණයි.